හැම දිනටම තිරුවන් සරණයි. හැම දිනම අපි තම ගෞරවයෙන් අපි අදත් පිළිගන්නවා සති විදා දිනයන් නිපවස්නා ධර්ම සාකච්ඡාවට. අද 2017 වසරේ නොවැම්බර් මාසයේ 5 වෙනිදා ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු ආකාරයටම සූත්‍ර දේශනාවක ඉදිරිපිට තබාගෙන කිසියම් ධර්ම කාණ්ඩයකට සවන් දීලා ඉන්නතුරු සාකච්ඡාවකට ලැබෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් සතිත්වමට ආරාධනා කරනවා අපිට ඒ ආකාරයට ඒ ආරම්භක ඒ ධර්ම පැහැදිලි කිරීම කර දෙන්නා ලෙස තෙරුවන් සරණ සත්‍යත්වයන්. සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේට, අපේ ශාස්ත්‍රුන් වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අතිශයින් කෘතඥතා පූර්වක බැතිසිතින් ආදරයෙන් ගෞරවයෙන් ප්‍රණිපාත කරමු, නමස්කාර කරමු, වන්දනා කරමු. අද ධර්ම සාකච්ඡාව සඳහා තියෙන්නේ පඨම සහෝගත සූත්‍ර. අනුරුද්ධ සංයුත්තේ සංයුත්ත නිකායේ අනුරුද්ධ සංයුත්තේ රහෝගත වර්ගී ධර්ම සාකච්ඡාව පටන් ගන්න කලින් මිත්‍රයෙකු ලෙසින් යමක් හැමතිස්සෙම කියනවා. හෙළයෙකු වශයෙන්, බෞද්ධයෙකු වශයෙන්, ස්ත්‍රියක හෝ පුරුෂයෙකු වශයෙන්, භික්ෂුවක හෝ නොභික්ෂුවක වශයෙන් මිතහුන්කම් දෙන්න නැතුව හුදු ආර්ය ශ්‍රාවකෙක් හැටියට තථාගතයන් වහන්සේ ගේ ධර්මය දැනගන්ත වූමනා මනුෂ්‍යයෙක් හැටියට පමණක් ඇහුම්කන් දෙමු. එවිට ඔබට ඇහෙන්නේ මේ කියන දේ මිස කලින් අහපු දේවල් තමන්ගේ මනසින් ඒකට අර්ථකථා ටීකා සාපේමින් ඒක තමන් අවශ්‍ය විදිහට ඉන්ටර්ප්‍රිට් කරනවා නෙවෙයි මන මොළයෙන් ඔළුවෙන්. නමුත් ඒක අවශ්‍යයෙන් කියන්නේ මේ විචාරාත්මක බව අනවශ්‍යයි කියන එක නෙවෙයි කියන්නේ. අර පසුබිමේ තියෙන හැම දෙයක්ම අයින් කරන්න. මගේ වන්දනීය ගුරුතුමෙක් හැමතිස්සෙම කියනවා ඔබ ධර්ම ශාලාවට භාවනා ශාලාවට එනකොට සපත්තු සිරෙප්පු ගලවනවා වගේ ඔබේ මනසත් දැනුමත් එළියෙන් එතන සපත්තු සිරෙප්පු ළඟම තියලෙන්නට කියලා. ඒක හොඳ කතාවක්. අපි ඒ විදිහට ධර්මයට ඇහුම්කන් දෙමු. මේ පැයේදී කතා කරන දේ, මේ පැය දෙකේදී කතා කරන දේ මෙතනින් විසඳ ගන්න. තවත් තැන්වලින් ඒවා විඥාන විමසන් දෙපා මෙහි කියුණා මෙහෙම කියුණා කියලා තුට ඒකට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒවන් මේ සුත්තං මා විසින් මෙසි අසන ලති ඒකන් සමයන් එක් කාලික ආයස්මා අනුරුද්ධෝ අනුරුද්ධාම්දුරෝ සාවත්්‍යං විහරති ජේතවානි සාවත්්‍ය නගරයේ ඒ ජේතවාන අනාථ පිණ්ඩිකා සාරාමේ ඒ සුදත්ත විසින් නිර්මාණය කළ දුන්න විශාල වන වනෝද්‍යානයේ වැඩ ඉන්න කාලේ. අතකෝ ආයස්මාතු අනුරුද්දස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස අනුරුද්ධාම්දුරෝ හුදෙකලාව පැත්තකට පෙළ ඉන්නකොට මෙහෙම ඒවන් චේතසෝ පරිවිතක්කෝ සිතේ මෙහෙම පරිවිතර්කයක් කියන්නේ කල්පනාවක්. විතක්ක කියලා කියන්නේ පරිවිතක්කයක් කියන්නේ මෙහෙම හිතෙන් හිතුණ උන්වහන්සේට පරිවිතක්ක උදපාදි පහළ වුණා. මේ වචන වැදගත්. මතක තියෙන්න ඕන අපේ සිත්වලත් ඒ වගේ පරිවිතක්ක උදපා දෙන්නේ වෙනවා අපිට. ඒ හොඳට මතක තියෙන්න ඕන. යේසං කේසංචි චත්තාරෝ සතිපට්ඨාන විරද්ධා. කාගේ අතින් හරි කාට හෝ මිස් සතිය පිහිටුවෙන තැන් හතර සතිය පිහිටුවා ගන්නා විදි හතර මඟ හැරුණොත් මිස්සුනොත් කියන එක නිග්ලෙක්ට් වුනොත් එහෙම විරද්ධ කිව්වේ එකයි. ඒක මඟ හැරුණොත් ඒක කරගන්න බැරුව ගියොත් විරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. මේ දුක්ඛේ කියන අවාසනාවන්ත தත්ත්වේ පහු කරගෙන යන්නට තියෙන මාර්ගය උතුම් වූ මාර්ගය මගහැරුණා වෙනවා. හයිවේ එක මිස් වෙනවා වගේ වෙලක් වෙන එක් පොහේ යන්න හිතන්නත් මේ කියන මම එතකොට මට ඒකේ මං වැරදි ලෙක්සිට් එකක් ගත්තා වගේ. තුරු වෙන කොහාට හරි යන්න. යේ සංකේසංචි චත්තාරෝ සතිපට්ඨාන මේ සිහිය කියන එක පිහිටුවා ගන්න විදි ක්‍රමහා ක්ෂේත්‍ර හතරක් තියෙනවා. ඒ හතර මේ මා සතිපට්ඨාන කියන වචනෙට අපට තේරුම් ගන්න පිළිවන් විදිහට මේ කියන්නේ. අපි දන්නවා සතර සතිපට්ඨාන කිව්වම මොනවද කියලා. නමුත් සමහරට අපිට ඔළුවට මොළයට මේ භාෂාව හසුරුවන විදිහට වැඩිපුර තේරෙන්න ඉඩ තියෙනවා. ආරද්ධා පටන් ගත්තොත් ආරද්ධෝ තේසං අරියෝ මග්ගෝ සම්මා දුක්ඛක්ඛේ ගාමි. ඒ අරිය මග්ගට කියන මේ විශේෂණ පදේ තමයි සැබෑලිසින්ම හොඳටම මේ අවාසනාවන්ත අමිහිරි ජනක තත්ත්වය දුක්ඛ තත්ත්වය පහු කරගෙන යන්න ඉවර කරන්න තියෙන මාර්ගය ඒ ආර්ය උතුම් මාර්ගය වැරදුන පටන් ගත්තා වෙනවා. හරියට සතිපට්ඨාන පටන් ගත්තොත් එහෙම. ඒතුරු උන්වහන්සේට සිටවිලි දෙකක් පහළ වුණා. දෙකක් මේක එකෙල්ල. ඒතකොට කාට හරි සතර සතිපට්ඨානය මඟහැරුණොත් මේ සම්පූර්ණ අවබෝධය ලබාගෙන දුක් ඉවර කරන්න තියෙන මාර්ගය මඟහැරුණා වෙනවා. කවුරුන්ට හරි සතර සතිපට්ඨාන මාර්ගයට වැටුනොත් ඒකත් දුක් නිවන මාර්ගයට වැටෙනවා වෙනවා. මෙහෙම හිතනකොට අතකෝ ආයස්මා මහා මොග්ගල්ලාන හාමුදුරුවන්ට ආයස්මතෝ අනුරුද්ධස්ස චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය අනුද්ධාන්තයක හිතෙනකොට මොග්ගල්ලානන්ද හාමුදුරුවන්ට තේරුණා කොහෙ හිටියද කියලා. මෙතන නෑ ඈතකින්වත් ඇති මෙහෙම සිතවිල්ලක් උතුම් සිතවිල්ලක් අනුද්ධාන්තරන්ට පහළුණා කියලා. කොහොමද දේවල් ඉගෙන ගන්නට චිත දියුණු වෙනකොට අර මේ සිදුවෙන දෙයක් ඒක. මොකද යාට අර බාධක ඒ රූපයෙන් වෙන බාධා අඩු වෙලා ගිහිල්ලා. ඒකයි හුඹක් වෙන්නේ ඔය. රූපේ තමයි අපි ලිමිට් කරලා කොටු කරලා පැත්තකට කරලා තියෙන මේ රූප ටික. භෞතිකත්වය. ඒ මහා මොග්ගල්ලාන හාමුදුරුව අනුරුද්ධාන්තරංගේ මේ කම්පියුටර් ශබ්ද අඩු වෙන්නට ඕන. හොඳට අහුම් ගන්න දෙන්න. මේක අවශ්‍ය දෙයක්. චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සියයතාපි නාම බලවා පුරිසු. හරියට ශක්ති සම්පන්න ලෙඩ රෝග නැති බලවත් පුරුෂයෙක් නිරෝගී කෙනෙක් සම්මිංජිතං වා බාහම් පසාරෙය බකුටු කරගත් අතක් දිගාරිනවා වගේ. පසාදිතං වා බාහං සම්මිංජේය. මේ හුඟක් වෙලාට ඒ උදාහරණ තමයි තියෙන්නේ. අක්වත් අකුට් කරපුවත් අධිගාරණ දික් කරපුවත් අකුල ගන්නවා වගේ වෙලාවකට බැලමිට ළඟින්. ඒ තරයික්මින් කාලයක් ඇතුළත ඒව මේකෝ ආස්මතු අනුරුද්දස් සම්මුඛේ පාතුරු හොස්. අයි මහා මොග්ගල්ලාන හඳුන්ට හුඟක් ඒවා කරන්න පිළිවන්. නාසිතේ ශක්තිය මානසික ශක්තිය තිබිලා තියෙනවා. අනුද්ධාන්තු ඉදිරියේ පහළ වුණා. බොහොම ඉක්මනින්ම ඒක ඇහෙනකොට. ඒ සිතවිල් දැනුණා උන්වහන්සේට. අප උතුම් මාර්ගයට යනවා නම් උතුම් සිතවිලි හදනකොට ඒ උතුම් ඇත්තන්ට දැනෙනවා. නරක සිතවිලි එනවා නම් නරක ඇත්තන්ට ඒවා දැනෙනවා. අපේ සිතවිලි අහුලා ගන්න ඉන්නවා. ඒක මතක තියෙන්න ඕන. අතකු ආයස්ම මහමොග්ගල්ලානු දැන් අනුද්ධාන ත්‍රිපාණ පහළ වෙලා උන්වහන්සේට මෙහෙම කිව්වා. චිත්තාවතානුකු ආසු අනුද්ධ භික්ඛුනෝ චත්තාරු සතිපට්ඨාන ආරද්ධා හොන්ති. කොහොමද මේ සත්‍ය ගවේෂකයෙකු විසින් මේ සතර සතිපට්ඨානයේ පටන් ගන්නවන්නේ, කොහොමද ඒක කරන්නේ කියලා. දැන් අප දන්න දෙයක් ඊට අර මහා සත්පට්ඨාන සූත්‍රය හෝ අර අනිත් සූ සූත්‍රවල කියන වඩා ඩිංගක් වෙනස් විදිහකට තියෙනවා. කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. මේකේ මාර්ගයට වැටෙන්නේ. ඉදාවසෝ භික්ඛු අජ්ජත්තං කායේ සමුදය ධම්මානුපස්සේ විහෙරති. තමන්ගේ සිරුර ගැන අජ්ජත්ත කාය කියලා වචනයක් තියෙනවා. ඔයත් බොහෝ විත්යෙන් ඊගෙන සාකච්ඡා කරන මේ දවස්වල අපිට ඇහෙනවා කියන. ඒ තමන්ගේ ශරීරය දැන් අපි කියමු තමන්ගේ ශරීරය කියලා. හොඳද? අජ්ජත්තං කායේ සමුදය ධම්මානුපස්සී විහෙරති. මේ සිරුර කියන එක හේතු නිසා හටගනිමින් සිටින දෙයක් කියන එක ගැන අනුපස්සනාවක් වෙන යාට. අජ්ජත්තං කායේ වය ධම්මානුපස්සී විහෙරති. මේ තමන් පාවිච්චියෙන් දැනට තියෙන ශරීරයේ අවධානය යොමු කරගෙන ඉන්න ඒක වය ධම්මානුපස්සී විහෙරති. ශරීරයේ අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ මේ වෙලාවෙදිත් ඒකේ රූප ටික ඇතිලා නැති වෙලා යනවා කියන්නේ. කොයි විදිහද ඒක කාලි කාලයේ වශයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් තවත් කිත්තුල බැලුවොත් ඒක ඇතිවීමක් සහ නැතිවීමක් තමයි පවතින්නේ කියන එක. වචනෙච්චර හප්පන් විදිහට එන්නේ මේවා ගැන කියනකොට කරන ඇතු දන්න මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. අජ්ජත්තං කායේ සමුදය වය ධම්මානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික ශරීරයේහි ආධ්‍යාත්මික ශරීරයෙන් තමන්ගේ අජ්ජත්ති කිවේක තමන්ගේ ඇතුළේ තියෙන ශරීරේ තමන් දැන් මම පාවිච්චි කරන ශරීරයේ සමුදය වය ධම්මානුපස්සීව ඉන්නවා. ඒ දෙකම දකින්න. කොහොමද ආතාපි උත්සාහවත් වෙනවා. සම්පජානෝ බොම කල්පනාකාරී වෙනවා. සතිමා සිහියෙන් විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මෙහෙම තිබුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. මේක නැත්තම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. අකමැති දේ ආවහම අකමැති විරුද්ධ වෙන්නේ නැහැ. කැමති දේ ආවයි කියලා කිතියනවා නම් බලා හොඳයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. අභිජ්ජා සහ දොම්නස් දෙකම අයින් වෙලා යනවා. මට ඕන හැටියට මින්නවා කියන්නේ නැහැ, තියෙන හැටියට බලනවා. ඊළඟට බහිද්දා තමන්ගේ නොවන ශරීරී සම්බුදේ ධම්මානුපස්සි. එතෙන්දී එන්නේ අනුමාන ඥානයි. අන්වේ ඥානය කියන එකක් ගන්න පුළුවන්. නමුත් අනුමාන ඥානෙන් ඊටික ඊට පස්සේ ඉන්නේ. ඉති බහිද්දා කායේ සමුදය ධම්මානුපස්සී විහෙරති. එයාට අන්වේ අනුමාන ඥානයක් වෙනවා. අනිත්‍යයි ශරීරත් මෙහෙම නේද කියන අවබෝධය එනවා. ඒ විදිහට දකිනවා. බහිද්දා කායේ වය ධම්මානුපස්සී විහෙරති. තමන්ගේ නොවන ශරීර ගැනත් ඒ වය ධම්මානුපස්සීව ඉන්නවා. වය කියන එක අපි දන්නවා. උපාද සහ වය. බහිද්දා කායේ සමුදේ වය ධම්මානුපස්සී විහෙරති. තමන්ගේ නොවන ශරීර වල පිළිබඳව සමුදේ වය දෙකම දකිමිනුත් ඉන්නවා. මේ වචන බරයි කියලා හිතෙන්න එපා. අපි තව වෙලාව තියෙනවා. අපි හොඳට ඒ ගැන කතා කරමු. හොඳද? සමුදේ වය කියනකොට අපි දැන් මෙතන නැතු කවුරුත් දන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක. එතකොටේ අනු ඒ එතකොටත් සතිමා සතිමත්ව ආතාපි සම්පජානු සතිමා උස්සහවත්ව සම්පජානින් යුත්ත බොහෝම කල්පනාකාරී සිහියෙන් අභිජ්ජාව සහ දුම්නස ඒ දෙක දන්නවනේ. අභිජ්ජාව කියන මෙහෙම වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැහැ, මෙහෙම නැත්තම් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. නැත්තිකාවාම දුම්නස නැහැ, තියෙනක පැතුනම සොම්නස කියන එකත් නැහැ. ඒ දෙකම අයින් වෙලා ඊට පස්සේ අජ්ජත්ත බහිද්දා දැන් අර මුගලන් හා අඳුරු අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ අනුද්ධාන දෙන්නේ කොහොමද මේක කරන්නේ කියලා. අජ්ජත්ත බහිද්දාකායි ඒ දෙකම ගැන එතකොට පොදු යාට එයා දකිනවා මේ සිරුරයි අනිසිරුරයි. සමුදයක් තියෙනවා, වයක් තියෙනවා, සමුදයක් ඇතුව තමයි යන්නේ කියන අවබෝධය ඇති කරගන්න ඒ මේ අනුපස්සනා සිද්ධ වෙනවා, අනුපස්සී වෙනවා. එහෙම වුණාම දැන් ඒකට අපි දැනගත්තා තමන්ගේ ශාරීරියේ සමුදය වය, සමුදය වය බයිද්දා ශාරීරියේ තමන්ගේ නොවන ශාරීරිය සමුදය වය. එතකොට සචේසෝ ආකංකති එහෙම එක්කෙනා බලාපොරොත්තුනොත් එහෙම අපපටික්කූලේ පටික්කූල සංඤී විහෙරෙයන් පටික්කූල සංඤී තත් විහෙරති අනුගාමීව යන්ත බෑ බැරි තත් දේවල් ලෝකෙ තියෙන සංඥාවල් තිබු මේක ගැන අනුකූල වෙන්න බෑ. ඒතර අපපටික්කූල දේවල් වල අනිත්‍ය අගේ කරන්න බෑ කියලා හිතන දේවල් අගේ කරන්න පුළුවන් කියලා හිතන දේවල් අගේ කරන්න බැරි දෙයක් ඇති දකින්න ඕන නම් එහෙම කරන්නත් යාට පුළුවන්. අපි ඒකද පිළිකුල් කියලා වචනේ පාවිච්චි කරන නමුත් පිළිකුල් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ හෙළබසින් වෙන විදියක්. ඒ ඒකම නෙවෙයි ඒතොට අනුකූල වෙන්නත් බෑ. අනුකූල වෙන්නත් බෑ කියන එක ඒ වගේ දෙයක් ආවොත් එහෙම අනුකූල වෙන්න පුළුවන්. අපි හිතමු උන්වහන්සේලා දන්නා කියලා මේක දැන් ශරීරයක් කියන එක පොදුවේ බැලුවම අපපටික්කූල කියලා හිතනවා නම් ඒක උන්වහන්සේලාට පුළුවන් ඒක පටික්කූල කියලා දකින්නට. ආහාරය කියන දෙය පටික්කූලයි නමුත් ඒක අපපටික්කූලව භාවිතා කරන්න පුළුවන්. ඒතකොට පටික්කූලේ අපපටික්කූල සංයීමේ ඉන්නත් පුළුවන්. සත්‍ය ආකංකති සත්‍ය ආකංකති අපපටික්කූලේජ පටික්කූලේජ පටික්කූල සංඤී විහෙරයන්ති. එතකොට අපපටික්කූල සහ පටික්කූල පිළිකුල් කියන වචනේ මම පාවිච්චි කරන අනුගත වෙන්න බැරි දේවල් තියෙනවා, අනුගත වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඒවා අවශ්‍ය නම් තමන්ට ඒකට අනුගත වෙන්නලා ඒක අනුකූලව ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සංඥාව තියෙනවා. මොකද මේ හැම දෙයක්ම දැකලා තියෙන්නේ ශරීරයේ. දැන් කාය ගැන කියන්නේ තමන්ගේ කයයි තමන්ගේ නොවන කයයි දෙකම ගැන දැනගත්තා. ඊ දැනගත්තාම අවශ්‍ය නම් මේක හැටි මෙහෙමයි කමක් නැහැ. මම මේ පටික්කුල සංඤේ ඒ අපටික්කුල ඉන්නවා. අපටික්කුලේ ඉන්නවා. අපි පස්සේ කියන සාකච්ඡා කරමු. හොඳද? එතකොට මේ දෙකම අයින් කළා. අනුකූල වෙන්නේත් නැහැ, අයින් කරන්නේත් නැතුව. පටික්කුල වෙන්නේ සංඥා වෙති කරගන්නේ නැහැ, අපටික්කුල සංඥා ඇති කරගන්නේ නැතුව. තදුභයං අබිනිවජ්ජිත්වා මේ දෙකම නතර කළා. උපෙක්ඛකෝ විහෙරයන් සතෝ සම්පජානෝති. එයාට හිතෙනවා එතකොට කැමැති නම් එතකොට ඒ දෙකම අයින් කළ පටික්කූල කියලා අයින් කරන්නේ නැහැ, අනුගත වෙන්නේ නැහැ. උපේක්ෂකෝ තත්ති විහෙරිත සම්පජාන. එයාට පුළුවන් උපේක්ෂාවෙන් ඉන්නට ඒ දියුණු කරගත්ත මනසට. ඊට පස්සේ වේදනාසු සමුදේ ධම්මානුපස්සී වින්දන දැන් වින්දන කියන කක් තියෙනවානේ වින්දන ඊට පස්සේ චිත්ත සහ ධම්ම අපි ඒව ගැන කතා කරන්නේ නෑ දැනට දැන් මේක වැදගත්ම දේ තමයි බහිද්දා අච්ඡත්ත ඊට පස්සේ පටික්කුල අපටික්කුල උපේක්ඛා කියන එක ඒතුරු වේදනාවත් තමන්ගේ බින්දන කියන ඒවත් වේදනා කියන එක දන්නවනේ අපි යමක් ගැන තීරණයක් ගත්තාම මට දැනෙන විදිහක් තියෙනවා කැමැති විදිහට දැනෙනකොට සුවදායකයි දුක්දායක දේවල් තියෙනවා ඒ දෙකටම අහුනුවන જાති තියෙනවා ඒ වින්දන ඇති වෙන දෙයක් කියලා දැනගන්නවා වින්දන ඇති වෙන දෙයක් කියලා දැනගන්නවා නැති වෙන දෙයක් නැති වෙන ස්වභාවයෙන් තියෙන්නේ කියලා දැනගන්නවා හැම එක එක කෙල්ලේ තියෙන්නේ කියලා දැනගන්නවා තමන් තුලත් අනුන් තුලත් ඊට පස්සේ චිත්ත ස්වභාවය මේ චිත්ත ස්වභාවය කියන එක වෙනස් වෙනවා අපි අහලා තියෙන අර සරාගන් චිත්තම් ඒ වගේ ඒ චිත්ත ස්වභාවයන් එතකොට තමන්ගේ අජ්ජත් සිතත් චිත්තේ කියන එකත් ඒක සමුදේ ධම්මානුපාති චිත්තේ සමුදයක් තියෙනවා පටන් ගන්නක් තියෙනවා වයක් තියෙනවා ධම්මේසු ධම්ම කියලා කියන්නේ සිත අපි දැන් දන්නවා සිතක් ශරීරයක් ඔහේ තියෙනවා ඒක නම් අමුතු වෙන්නේ ඔහේ වෙනස් වෙවි යනවා පරණ වෙවි සිතත් එහෙමයි වේදනත් එහෙමයි තුන් වේදනාවල් එනවා යනවා නු සංඛාර මේ ධම්ම කියනකොට නොයේ જાති එනවා ඒවා අප විසින් හදාගන්න දේවල් ධම්ම අප විසින් හදා ගන්නවා එක එක්කෙනාට එක එක ධම්ම පහළ වෙන්නේ එකම අරමුණ දැක්කහම එතන පුදුම හුදකලා පෞද්ගලික වගකීමක් තියෙනවා ධම්ම ඇති කර ගැනීමේදී බොහෝ දේවල් ධම්මතා නෙවෙයි ධම්ම විශේෂයෙන් සංඛාර ඇති කර ගැනීමේදී ඒ සංඛාර අපි හිතමු උදාහරණයක් ගත්තොත් එහෙම රාග හෝ දෝෂ සද්දා හෝ විරිය ඒ මොන හරි තියෙනවා නම් ඒ ඕනම දෙයක් ඇතිවීම ස්වභාවයක් තියෙනවා අවසන් වීමේ ස්වභාවයක් තියෙනවා පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා කියනක දකින්න ඒතො තමන් තුලත් ඒ ධම්ම වල පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා ඒතො බහිද්දා ධම්මේසු අනිත්‍යයි සිතුලිත් එහෙමයි දැන් හැමෝම හැමතිස්සෙම තරහින් ඉන්නේ තරහ ඇතිවීමක් තියෙනවා තරහේ නැතිවීමක් තියෙනවා රාගී ඇතිවීමක් තියෙනවා රාගී නැතිවීමක් තියෙනවා ශ්‍රද්ධාවේ ඇතිවීමක් තියෙනවා ශ්‍රද්ධාවේ නැතිවීමක් තියෙනවා විරියේ ඇතිවීමක් තියෙනවා විරියේ නැතිවීමක් තියෙනවා විරිය එක සිටිවිල්ලක් එතකොට අනේ විදිහට බහිද්දා තමන් ගිනවන ධම්මවලත් ඒ විදිහට තමයි තියෙන්නේ පොදුත්වයට තේරෙනවා මෙහෙම හිටියහම එයාට පුළුවන් වෙනවා ආයේ අපටික්කුලේ පටික්කුල සංඤී වෙන්න පුළුවන් උවමනාන පටික්කුලේ අපටික්කුල සංඤී වෙන්න පුළුවන් ඒ දෙකම අයින් කරලා උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන් කියලා එතුම පස් කියනවා එත්තාවතා කුවාවසෝ බික්කුණෝ චත්තාරෝ සතිපට්ඨාන ආරද්ධාවන්ති මෙන්න මේ විදිහට තමයි මේ අයුරින් යැත්තම් ඒ සත්‍ය අවබෝධය කරන්ට යන කෙනේ සතර සතිපට්ඨානයම් පටන් ගත්තා වෙන ඔන්නෝයි විදිහට පටන් ගත්තා. ඒ කියන්නේ අජ්ජත් සහ බහිද්ද අපි සතර සතිපට්ඨානේ ඉති අජ්ජත්තං වා කායේ කාය අනුපස්සී කියලා කිව්ව එක වෙන විදිහකට කිව්වා. මේකේ ඩිංගක් වෙනස් විදිහකට මුගලන් හාමුදුරන්ට අනුරුද්ධාඳු ප්‍රකාශ කළා. සාකච්ඡා කරන්න ධර්මයේ දන්න බොහෝ අය තියෙනවා තථාගතයන් වහන්සේට নমස්කාර වේවා දෙරුවන් සරණයි සතිත්වානි අපි එමනම් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට යොමුමු. වද මේ අපිට ඉස්මතු කර දුන්නා වූ ධර්ම කාරණාවසේ සාකච්ඡාවට ලැබෙන්නේ. මම සාකච්ඡාව ආරම්භයක් හිටියට සතිතුමනි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. සතිතුමනි අපිට අද මේ දේශනාව තුළ දී කියවෙනවා සත්‍ය ගවේෂකයෙකු විසින් කළ යුතු දෙයක් හැටියට තමයි තේරුම් ගන්න මේ දේශනාව සම්පූර්ණයෙන්ම. ඇත්තටම මම ඇත්තටම සත්‍ය සොයන්නෙක්ද මම කියලා මට හිතෙනවා. මම සත්‍ය සෙවිය යත්තේ ඇයි කියලා කල්පනා කරනවා. මම අනිත් අයත් වෙන හැම වෙලෙම කෙනෙක් වෙනුවෙන් අහන්නේ කෙනෙකු සත්‍ය සෙවිය සොයන්නෙක්ද මේ මාවත අනුමත කරන්නේ. සත්‍ය සොයන්නේ කියන්නේ මොකද්ද? මොනේ හොයන්නේ සත්‍යද? මොකද්ද මේ හොයනවා කියලා හොයන සත්‍ය? එහෙම නැත්නම් මට මේ අත්වසෙම සත්‍ය සෙවීමට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවද? මම මේ දැන් කරමින් පවතින්නේ මේ අපි මම කියන්නේ මම පොදු විනයට කියන මතක් කරන පොදු විහන්නේ මේ සත්‍ය සෙවීමේ කටයුත්ත හැටියට මේ කරන්නා වූ අපි ඒ තථාගතයන් වහන්සේ විසින් තෝරාගත් දැනගත් ඒ සත්‍ය සෙවීමද මේ අපි මේ කරන්නේ? එහෙම නැත්නම් අපිටම නොතේරෙනව වෙනත් දෙයක් මෙතන තියෙනවද කියන කාරණාව. ඒ කියන්නේ අපි ප්‍රඥාවන් සම්බා යන ගැටියක් තියෙනවද අපේ? එහෙම නැත්නම් වෙනත් වෙනත් කාරණා සඳහා මේ වෙනවද කියන්නේ? එහෙම නැත්නම් මේ සත්‍ය සෙවීම සඳහා මේ දුක කියන කාරණාව අපිට කිසියම් ආකාරයකට වැටහිලා තියෙනවද? මොකද මම මේ අහන්නේ සත්‍යත්වයන් අපි මේ වෙනත් සාකච්ඡාවලදී මතු වෙනවා. මේ අපි අර හොද මඩේ දානවා කියලා අපි දන්නවා වෙජින ධර්ම ජහමතුන තුමු කියලා. ඉතින් එහෙම වෙනවා. මේ කාලේ ජීවිතේ මටත් එහෙම තියෙනවා. ඉතින් එහෙම වෙන්නෙම මේ හරියටම මේ දුක මේක තේරලා නැති නිසාද? මේ ඒ නිසා මේ නැවත නැවත කාමයන්ට ක්ලේශයන්ට මාරයන්ට ගොදුර වෙන ගතියක්ද මේ තියෙන්නේ කියන කතාව. ඉතින් මට හිතුණා අතීතමනි මේ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ මාවත පිළිබඳවයි ප්‍රතිපදාවයි. ඒතරේ ප්‍රතිපදාවට ඇතුළු වෙන කෙනා මේ මූලික පරමාර්ථය සහ ඉලක්කය ඒකයන් සත්‍ය නිබ්බාණයයි ඒ වගේ එකමයි අදිෂ්ඨානය කියන හැඟීම නැතුණ තැන ඔය ප්‍රතිපදාවේ ඉන්න අපහසුකමක් ඇති වෙනවද කියන කාරණා පොඩ්ඩක් සාකච්ඡාවට ගමු. ආරම්භකයක් ඇටියට කියලා හිතුණා. ඉන්න අනුතුරු පුළුවන් අපිට සුද්දේශනායේ දෙදිච්ච වෙනක් කාරණාවට විශේෂයෙන් යොමු වෙන කියලා. සත්‍යත්වයන් වලට ඒ පිළිබඳ පොඩ්ඩක් අපි අවධානය යොමු කරගමුද? දැන් සම්මා සම්බුද්ධ සරණයි. දැන් එතෙන්දී දැන් අප කවුද කියලා හිතාන ඉන්න කට්ටිය අපි අහවලා කියලා මම ඥාති මිත්‍ර හැටියට කියනවා නෙවෙයි, ඒව නෙවෙයි. මට මං ගැන හිතෙන විදිහක් තියෙනවානේ. මේක වැදගත්. හැමදාම මේක මතුවෙන අපට. ඒ යාව හමුනෙන්න ඕන ඉස්සරෝ. එතකොට අනිත් ඒවා ඔක්කොම දෙවෙනි තැන සිද්ධ වෙනදී හදිසියේ මන් රැකියාවට යනවා. රැකියාව කරනවා. රැකියාව ඕන කරන්න දරුවෝ ඉන්නවා. ඒ ඇත්තන්ට ගන්නන්ට ඕන. ඊට පස්සේ ගෙදර බිල් ගෙවන්න ඕන, ටැක්ස් ගෙවන්න ඕන, කඩේ යන්න ඕන. ඒ වගේ දා තියෙන හින්දා රැකියාවට යන්නේ. ඒක කොහොමහරි එක්තරා කෙනෙකු විදිහට ඉන්න ඕනේ කියන අදහසනේ. ඒක නෙමෙයි මන් දැන් මෙතෙන්දි මතු කරගන්න හදාන්නේ. අපි බලමු. අපදියම් බලන්න ඕන. මේ කියන්නාගේ වචන කිසිදු හරයක් නැහැ, වැඩක් නැහැ. තමන්ගේ ජීවිතේට දාගන්න. අප කවුරුත් එතකොට රැකියාවට යනවා. කොහේ හරි. එතකොට රැකියාවට ගියාම තමන්ට අයිති වැඩ කොටසක් තියෙනවා. අපි හිතමු කවුරු හරි උගන්නන්න තියෙනවා. එතකොට යව ගන්නනවා. අපි හිතමු කම්පියුටර් ඉංජිනේර්. එතකොට යා ඒ විෂය ගැන බලනවා. නමුත් ඒකම දෙයක් කරන්නේ. අපි හිතමේ ඒ ඒ මහාචාර්යතුමා හෝ තුමිය එතකොට. ඒ විතර නෙවෙයි කරන්නේ. එයා තේ බොනවා, කෝපි බොනවා. එයා සමහරට කොණ්ඩෙ පීරනවා. එයා වාඩි වෙනවා. නාන කාමරේට යනවා. අතෝදන අත පිහිනවා. කිඹුමක් ගියොත් ඒ නැප්කින් එක පාච්චන ඒ විදිහට පෙනවා. ඒ කෙරෙන ජාතියක් තියෙනවා. අර ප්‍රධාන කාර්යයට අනතුරුව. ඒ වගේ ඒක පුංචික තේරුම් ගන්න උදාහරණයක් විතරයි කිව්වේ. ඒ වගේ මට දුක තේරුණා, මට තේරුම් ගන්න උනහ මේ මොකද්ද මේ පැවැත්ම කියලා. මේක මොකද්ද මේ? ඇයි මේ අවාසනාවන්ත තත්ත්වේ මා ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන උනහම ඒකටම හිත යොදනවා. බුදුහාමුදුරු කියපු හැටියක් තියෙනවනේ ඒ විදිහට. දැන් ඒකට ඒව මතක් වෙන්න ඕනේ නැහැ දැන්. තමන්ට ඉවක් වැටෙනවා ඊට පස්සේ. ඒ ඉව වැටුණාම ඒ ඔස්සේ යනවා පුළුවන් වෙලාවට ඒක කෙරෙනවා. අනිත් දේවල් ඊට අතිරික්තව තමයි කෙරෙන්නේ. අර සැකියාව කරන අතරේ තේබුණා වගේ නානකාමට යනවා වගේ අතපය අත හොදනවා වගේ මේ සප්පතු සකස් කරගන්නවා වගේ ඇඳුම් පැළඳුම් සකස් කරගන්නවා වගේ ජීවිතේ අනිත් දේවල් කරන්නේ අර මූලික පරමාර්ථයේ එහෙමම තියෙද්දි. ඒකේ වාසියක් තියෙන ওই භාවනා කියලා කරනකොට ඒ සතිය දියුණු කරනකොට වෙන වාසිය මොකද්ද? තම අර මම කියන පසුබිමේ නේද මේක වෙන්නේ කියලා තමන්ට පේන්න පටන් ගන්නවා. එතකොට අර භාවනා ඒ භාවනා කියන වදේ අපි භාවනා කියනකොට ඉඳ ගන්නවා කියන අදහසම තියාගන්න එපා. ඒ සතිමත් වීම කියන එක කෙරෙනවා. අනිත් ඒවා ඊට අතිරික්ත වෙන අර මුල් එක අමතක වෙන්නේ නැහැ කොහොමදවත්. මොකද මේ මම කියන එක නා තේරුම් අරගෙනමින් ඉන්නේ. ශාරීරිය තමයි මෙහෙවන්නේ මි කියලා තේරෙනවා. දැනුම ඒ සඳහා මෙහෙවනවා. කල්පනාකාරී වෙනවා කරුණාවන්තව. කතා කරනවා කරුණාවන්තව. ඒතකොට අර සතිය වඩා ළඟට වෙනවා. ඒ නිසා සතිය දිනු කරන මාර්ග හොයාගන්නට ඕන. ඒ නිසා තමයි ටිකක් නිෂ්කලංක වෙන්න වෙන්නේ ඉස්සල්ලා. ඒතකොට අනිත් ඒවා පසු මේ මම කියන පසුබිමේ සිදුවෙන જાති කියලා තමන්ට තේරෙනවා. එතෙන්දී නැගී වන්දිනි ගුරු තුමෙක් කියන හැමතිස්සෙම මේ අර ආත්ම ද්වේෂය මත වෙන්ති ඉඳ තියෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්තෝ ඒක කාටත් වෙනවා. ඒ නිසා තමයි තමන් තේ කල්යාණ මිත්‍රෙක් හිටිට ආදරේ කරන්න ඕන ඉස්සෙල්ලා. මට මං ආදරේ කරන්න ඕන. මාව නිග්‍රහ කරන්නේ මොකද? මේක තේරෙන්න ඕන මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක. මෙතන සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධයක් කියන එක. ඒකක්වත් නෙවෙයි හැබැයි මම එතකොට. ඒවම දැන් කීවේ ඇති වෙලා නැති ಜಾති කියලා පේනවා, නැති වෙන ಜಾති කියලා පේනවා. එතකොට හැබැයි මම හම්බ වෙනවා. හැබැයි මම කියන්නේ අහවලා නෙමෙයි ඒකට. ඒ සුවිශාල මම මේ වචනේ හොදන්නේ තුරත්වාදී කියන අපිට විශාල වූ ශුන්‍යතාවයක තියෙන ශරීරයක් තම නාවන්නේ. ඒ ශරීරයට තම කෑම කවන්නේ. ඒ ශරීරය තම කෙසෙල් ගිඩි කවන්නේ. ඒ ශරීරය හරහා තම වේදනায়. ඒ ශරීරය හරහා තම හුලං යන්නේ. ඒ ශරීරය හරහා තම ලේ ගමන් කරන්නේ. එතකොට එක එක මට්ටමින් වෙන්න පුළුවන්. ඒ මට්ටම් කියන ඒවා දැන් හිතන්නත් හොඳ නැහැ. තමන්ට තමන් හමු වීමක් තියෙනවා නම් එච්චරයි. ඒ දිට්ටි කියන කයින් වෙලා තියෙනවා නම් මේ කත්ත සක්කාය දිට්ටි කියලා කියන්නේ. ඒක නැති වෙන්න පේනවා නම් මේක බෙදලා බලන්න පේනවා නම් අපි කියන නාම රූප පරිච්ඡේද ඥාන කියලා අන්වේ ඥානයක් එනවා කියලා. ඒක එනවා නම් එච්චරයි තියෙන්නේ. මේ සත්‍යාබෝධයේ ඒ මල පිපෙන්න පටන් ගත්තාම නතර කරන්න බෑ. තමන්ටවත් බෑ නතර කරන්න. ඒකේ තේරෙනවා ඊට පස්සේ. අර අපි කතා කරනකොට බොහෝ වෙලාවට කිව්වේ ඥානය කියන එක ආවොත් යන්නේ නෑ කියලා. ඇති වුණොත් ඇති වෙන්නේ නෑ. දැනුම එනවා යනවා. ඥානය කියන එක ආවොත් එහෙමම තියෙනවා. ඒක නැති අමතක වෙන්න පුළුවන් වෙන වැඩ නිසා. නමුත් ඒක තේරෙනවා ළමන්ට. කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා නැතේ භවං අර්ථමං ආදී අන්ති කියන්නේ. මේක දිග්ගස්ස ගන්න නැහැ. එතකොට මේ දුක කියන එක. තවත් පොදියක් අරන් තවත් පොදියක් අරගෙන යන්න හිතන්නේ. මම කුසවල හරහා ගිහිල්ලා යන්න හදන්නේ. කොතන ගියත් විඳින්නේ ඒක කියලා තේරෙනවා. ඒ නිසා මේ පොදු බව තේරුම් පොදුවේ තියෙන උපාදානස්කන්ධය බොහොම වැදගත් වචන ඒවා. පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න. තේරුම් මේ වචන කිසිම හරයන් තමන්ට තේරෙනවා දැන්. දැන් ওই ශරීර ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර තියෙනවා. ඒක හරහා කාටත් දැනෙනවා ඉන්දන. කාටත් අයිස්ක්‍රීම් කනකොට දැනෙන එකම සුවයක්. ඔළුව කහනකොට දැනෙන එකම විදියක්. දණිස කහනකොට වෙනම විදියක්. සීත වත පාගනකොට වෙනම විදියක්. ඒ දැනෙන ගති සමානයි වින්දන කියන්නේ. මේ ස්ථානකොට කාටත් දැනෙන වින්දන සමානයි. බොහෝ විට ස්නායු පද්ධතියින් සමාන නිසා. ඒවා අනුමාන ඥාන පමණයි. හැබැයි අජ්ජත් බහිද්ධාවේ. ඒ වගේ ශරීරයක් ස්නායු පද්ධතිය දෙන කෙල ගින්නකොට දැනෙන සමාන වින්දන තියෙනවා. මුත්‍ර පිට කරන්න ඕනෙ කියනකොට දැනෙන වින්දන සමානයි. දාන කාමරේ නෙවෙයි මතක් වෙනතොන් තමයි ශිරුරට දැනෙන විදිය. ඒ වගේ කිඹුමක් යනකොට දැනෙන විදිය සමානයි. ක්‍රියාත්මක කරන මාංශ පේශි රාශි සමානයි. වැලමිටක් අත් අල්ලනකොට දැනෙන වේදනා සමානයි කාටත්. අන්න ඒ වගේ පොදුත්වයක් තියෙන මේකේ සිද්ධ වෙන සිදුවිල්ලක් තියෙනවා. මේක මායාවක්. මේක නිකන් විද්‍යාවක් විතරයි. ඊට පස්සේ අර දැන් අප බොහෝ විට අපටම සිහිපත් කරගන්නේ කොම්පියුටරේ තිරේ නැත්තම් ඒ මේ මොනිටර් එකේ පහ එක එක චිත්‍ර පහළ වෙනවා. අපි තුම අපි බලනවා ගම් වතුරක් නැත්තම් ලැව් ගින්නක් ගින් කන්දක්. එතකොට අර ඒ මොනිටර් එකට මුකුත් වෙන්නේ නැහැ නේ. තිරේට මුකුත් වෙන්නේ නැහැ. පින්තූරය ඇවිල්ලා පේනන විතරයි. ගින් කන්දක් පිපිරනවා දැක්කා. මිනිහක් මැරෙනවා පේනවා. වතුරක් ගලනවා පේනනවා. ස්නෝ ඇටෙනවා පෙන්න හිම්පතනයක් පෙන්න. නමුත් ඒ ස්ක්‍රීන් එකට මුකුත් වෙන්නේ තිරේට. ඒ වගේ අත්වාදයක් නෙමෙයි මේක. මේ සතිය ඉස්සරහා දිගෑරෙන ගතියක් තියෙන හැමතිස්සේ කෙනෙක් තේරුම් ගත්තහම අනිත්‍ය බාධාවක් නෙමෙයි. එහෙම නැහම මේ මාර්ගයේ ඕනේ කියලා කාට හරි හිතුනොත් මේක තේරුම් ගන්න ඕනේ. මේ දැන් රැකියා කරන්නේ කරන්න ඕනි හින්දා දැන් තියෙන තත්ත්වයට නැත්තම් ඒක කරන්න බෑ. දැන් දරුවෝ හදාගෙන තියෙනවානේ, ගෙවල් හදාගෙන තියෙනවානේ, වගේ කිදි තමට ඩියුටිස් තියෙනවා, යුතුකම් තියෙනවා. ඉතින් ඒව කරුණාවෙන් කරනවා. ඩියුටි කියන එක ඩියුටි විත් ලව් කරනවා. ඒක බාධාවක් නෙමෙයි. එතකොට ඒකත් කම්ම විපාකයක් හැටියට වෙන දෙයක් හැටියට කරනවා. එතකොට ඒකෙන් මඟ හැරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ නිසා ඉගෙන මේ අව탁ෂේරු කරන්න හොඳ නැහැ. අපි කවුරුත් මේ මාර්ගේ ඌමනාවෙන් නම් ආවේ මට ඕනේ. හොඳ බෞද්ධෙක් වෙන්න නෙවෙයි. අනිත් කවුරුත් දැන් බන ඉගෙන ගන්න. ඒ නිසා මාත් ඒ ක්ලබ් එකේ ඉන්න ඕන. මාත් දැන් මේ සූත්‍රය දැනගන්න ඕන. අරත්තු මේ සූත්‍රය සූත්‍ර කියන මාත් දැනගන්න ඕන. අරත්තු කියන මං අර ගුරුතුමා ළඟට ගියා. මේ ඇත්තකින් දැන් බන ඇහුවා. අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා. ඒ නිසා මාත් ඒකට එන්න ඕනේ කියලා. එහෙම නෙවෙයි දැන්. මට ඕන දැනගන්න කැඩපතක් පෙන්නන කෙනෙක්. ඔබට දකින්නට කැඩපත් පෙන්නන ගුරුවරු ඉන්නවා, කල්යාණ මිත්‍ර ඉන්නවා. තමන්ම බලා ගන්න ඔච්චර. ඒ බලා ගන්න එකන හපන් එකක් නෑ බලාගත්තා කියලා. කවුරුත් කැඩපතෙන් බැලුවහම පේන්නේ එකම જાතියක්. මුගක් ගහද්ද දැන් පරණ ශරීර තමයි පේන්නේ. ඒ වගේ ඉතින්. නමුත් අපේ ලොකු උමනාවක් තියෙන මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන එක්තරා කෙනෙකු හැටියට ඉnte තියෙන උමනාව අතුරුදහන් වෙන්න ඕන. මොකද එක්තරා අය කෝටි ප්‍රකෝටි ගණක් ඉන්නවා. එක්තරා ඇත්තියෝ කෝටි ප්‍රකෝටි ගණක් ඉන්නවා මේ පෘථිවියේ, තවත් පෘථිවිවලත්, තවත් ලෝකවලත්. අපි දන්න හැටි 31ක් මේ අපි ඉගෙන ගන්න ක්‍රමයට අනුව එක්තරා ඇත්තෙකු, එක්තරා ඇත්තියෙක්, එක්තරා භික්ෂුවෙක්, එක්තරා බෞද්ධයෙක්, එක්තරා වැදගත් අනිත් අය විසින් පිළිගනු ලබන කෙනෙකු වීමේ උන උත්සාහයෙන් නෙවෙයි, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට ආදරෙන් මේ ඇති දිව්වා කියලා තේරෙනවා මෙච්චරයි. පුරුද්දට ආයෙත් දුවනවා තමයි. ඒ වාතය ඉගෙන තමන් අභිමානවත් වෙන්න ඕන. අභිමානේ බොහොම වැදගත් වෙනවා. අභිමානේ තියෙන්න ඕන. එතකොට බාධාවක් නෙවෙයි ඒක. සමේ ඉන්න කවුරුත් අප වාසනාවන්තයි, අප පුණ්‍යවන්තයි. මොකද නිකන් එනවා නෙවෙයි මේ ධර්ම සාකච්ඡාවට එනවා කියන එක නිකන් එනවා නෙවෙයි. කද්දෝ වුමනාවක් වෙන කාට හරි පුරාජීරු කතා කරන්න නෙවෙයි මේ හදන්නේ. මේ කැඩපතින් තමන් බලන්න, මේ පැය භාගයේ කරන්නේ තමන්ගේ කැඩපත පිරිසිදු කරගන්න එකයි. වින්ඩෙක්ස් දාලා හොඳට පිහදලා නැප්කින් එකකින් පේපර් ටවල් එකකින් පිහදලා බලනවා. කැඩපතක් තියෙන නාන කාමරය හරි ඉන්න කාමරය හරි කැඩපත පිරිසිදු කරගත්තා වගේ බලනවා මේ ධම්ම කැඩපති බුදුසරණේ අනිත්‍යත්වත් කතා කරන්න. සාදු සතේතුමනි, සතේතුමනි මට මේ අනිකු කල්‍යාණ මිත්‍රන් විනත උදව් උපකාර වුණේ. මේ සතේතුමා දොස්තරට ඉමේල් කැමති මේ ප්‍රශ්නෙකුත් එක්ක අපි මේ අජත්ත බහිත්ත වශයෙන් එක තමතුළුනේ තමගින් බාහිරවයි මේ සමුදේ වය දකින්න ඕනේ කියන කාරණාව මේ සුත්‍ර දේශනා පුරාම වගේ අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සත්‍යත්වම දේශනා තුළ කියුණා මේ බයිද්ද වශයෙන් බලනකොට අනුමාන ඥානයක් ඇති වෙනවා කියන කාරණාව. ඉතින්දී අනුමාන ඥානයක් ඇති වෙනවා කියලා කිව්වේ ඒ කියන දේත් නැවත සැලක් ඉස්මතු කරගන්න කැමතියි. ඒ වගේම ඒ විදිහට මේ ප්‍රතිපදාව තුළ අකින්නම ඒ කටයුතු කරන්න ඕන බව පැහැදිලි හැම සූත්‍ර ගන්නවක් මේක කියනවා. මේ නමුත් අපි දැන් මේ මම හිතන ගීසුමානි මම ඇහුවද කියලා හිතනවා පෙරසුමානිකත් මේ අපි දැන් මේ බාහිරම යමක් නැහැ මේ අතුලින්ම යමක් හදාගෙන බාහිර වෙතයි කියලා ඒ වෙනත් අවබෝධයක් ඇති කරගත්ත කෙනෙක් ගේ වෙන්න පුළුවන්. ඒක අපි ශ්‍රොතමේ වශයෙන් අහලා දැනගෙන මනසේ පැවැත්වීම ඒ තමන්ගේ අනුමාන ඥානයක් බවටවත් පත් නොවී ඒ ආකාරي පැවැත්වීම මේ බාහිර වශයෙන් මේ මේ ප්‍රතිපදාවට බාධාවක් වෙනවාද කියලාත් ඒ කාරණාව පොඩ්ඩක් මතක් කරගන්න කැමතියි. ඊළඟට කෙසේ හෝ එහෙම බාධාවක් නැතුව මේකට ඒ විදිහට ප්‍රතිපදාව ඉන්න කෙනෙක් මේ සත්‍යතුමා දැන් මතක් කරා මේ තමන්ට තමන් හමුවීමක් ගැන. එතකොට මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඉදිරියට යොමු කරනවා. දැන් මේක මට සත්‍යයක්. ඒ වගේ මට ඊ හමු වුණා මේ මේ කිසියම් කාන්තාවක් එයා මේ හැසිරෙන උත්සාහ කරන වෛද්‍යවරියක්. ඉතින් එතුමිය මේ දවස්වල මේ ගයක් මේ මේ ගන්න අදහසක් ඇවිල්ලා මාත් එක්ක කතා කරේ ගැන ඇවිල්ලා අත්‍තරම. ඉතින් එයා කියනවා මේ හරිම බාධාවක් කියලා තේරෙනවා. එයාට මම ඉතින් මේ සුමාන දෙක තුනක් දැන් මේක හොයන්න පටන් අරගෙන මේ අයියෝ මම මේ මොකද කරන්නේ කියන හැඟීම එනවා කියලා. ඒ ගේ හොයනකොට දැන් හොයන්නපෑ. දැන් ළඟදි මෙහාට මේ PR එක හම්බලා තියෙන ළඟදි ඉතින් ඒකත් ඕනේ. ඉතින් ඒ නිසා හොයනවා. හොයනකොට ඉතින් හිතනවලු මම මේ මොනවද මේ කරන්නේ කියන හැඟීම එනවා කියලා. ඉතින් ඒ අර ධර්මයේ හැසිරෙන කාලයක් තිස්සේ නන්දු වෙන කෙනෙක් නිසා ඉතින් ඒ තමන්ට තමන් මේ දැන් මේ මොනවද කරන්නේ කියන හැඟීමක් වගේ හැඟීමක් ඇතිවීමක් වෙන්න ඇති. ඉතින් අනේ වගේ දැකීම එක්තරා විදිහට හොඳයි කියලා මට හිතෙනවා. නමුත් ඒ වන්නු දැකීමක් තිබුණු පමණින් ඒක සෑහීමකට පත්වියුත්තක්ද මේ කියන කාරණාව සත්‍යතුමානිම තවදුරටත් ඉස්මතු කරගන්න කැමතියි. මම හිතන්නේ මම ප්‍රශ්න කීපයක් යොමු කළා. මම සත්‍යතුමානේ උතුම් අඩුම වෙන්නම් තිරසන්න. ඉස්සෙල්ලා අජ්ජත්තේට යොමු කරන්න. අජ්ජත්තේට යොමු කළාම ද පටික්කුල වගේ දේවල් නැත්තම් අපි අසුබ සංඥා වගේ දේවල් ඉස්සෙල්ලා තේරෙන්නේ බාහිරින් මොන හරි වෙලා. මොකද අපේ ඇල්ම හුඟක් වෙලාට තියෙන්නේ බාහිර දේවල් ඒ වින්දන වලට තියෙන ඇල්ම නිසා. අර අහංකාර මමංකාර මානානුසේ නැති වෙන්න පටන් ගන්නවා අවබෝධයත් එක්ක. ඒක වෙනම විදිහක් ඒක. නමුත් අර වින්දන කියන වටානේ අපි පිටිපුර ඇලුම් වෙලා තියෙනවා සුඛ දුක්ඛ වේදනාවලත්. ඒ සුඛ දුක්ඛ වේදනා ඇති වෙන්නේ මෙතන පාදානකන්ද තුල. නමුත් ඒ සුඛ දුක්ඛ වේදනා කියන ඒවා මෙතන ඇති වෙනවට වඩා මං කැමති ඇති වෙන අරමුණත් එක්ක ඉන්නට. මේ අරමුණ තින් නිසා තමයි මේක ආවේ කියලා තමයි හිතන්නේ අවිජ්ජයෙන්. ඒක නිසා නෙවෙයි ආවේ. මගේ අවිජ්ජාවේ තියෙන ලොකු කමානුව අරක වැඩිපුර පේනවා මට. මෙහෙම එකක් ආව අරක නිසා කියලා. අර හඬ, අර ශබ්දේ, අර රසේ, අර රූප වර්ණේ, අර රූපේ ඒ විදිහට මට හිතන අවිස්පර්ශය කියලා හිතෙනවා. අර ඒ නිසා ඔය දුක්ඛේ නැත්තං අසුභේ වගේ දේවල් නැත්නම් අනිච්ච කියන දේවල් සමහරට අනිත් බාහිර දේවල් එක්ක එකපාරට තේරුම් ගන්න ඉස්සෙල්ලා අනිච්ච කියන එක තේරුම් ගන්නවා. අර ඇතුළත සමුදේ ධම්මානුපස්සී වාය ධම්මානුපස්සී කිව්වේ ඒකයි. ඒක එනකොට අර මොකද කිය අහංකාර මමංකාර කියන එක අඩු වෙලා යනවා. ඒ වාසිය තමයි එතන තියෙන්නේ. ඒක තමන් තුල අත්වාදී නැති වෙලා යනවා. ඒකයි වෙන්නේ. අත් දිට්ඨිය නැති වෙලා යනවා. මේක රසක එකතුවක් රාශියක එකතුවක් මිසක් එක ගුලියක් නෙවෙයි කියන එක පැහැදිලි බලනවා දකින්න. නමුත් අසුභ සංඥා වගේ දේවල් ඉස්සෙල්ලා පේන්න පටන් ගන්න අනිත්‍යයි. සමංගේ වට වඩා. ඒකේ හොඳක් තියෙනවා. මොකද මේ අසුභ සංඥා වගේ දේවල් නිසා සුභ සංඥා නිසා තමයි මට මේ රාග කියන ඇති වෙන්නේ. සුඛ සංඥා නිසා තමයි මං අනිච්ච සංඥා නැති වෙලා එකින් දාන්නේ. ප්‍රණිදී ඇති වෙන්නේ. ඒ නිසා නමුත් අජ්ජත්තේ තමා බලන්න ඕන වැඩිපුර. අජ්ජත්තේ බැලුවාම මේක ගුලියක් නෙවෙයි, මේක ගුලි පහක එකතුවක් නේ. මේක එක යුනිට් එකක් නෙවෙයි, මේක රාශියක එකතුවක් කියලා තේරෙනවා. එතකොට ඒ ගන්න, එතකොට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ තේරුම් කර දුන්නේ තමයි මේ උපාදානස්කන්ධ කරගන්න හැටි. ස්කන්ධ පහ, රාශි පහ, බරවල් පහ. ස්කන්ධ කියන එකේ බර කියන අදහසකුත් තියෙනවා. මාස් එක වගේම වෙයිට් එකකුත් තියෙනවා. ඒ ටික තේරෙනවා. මේකේ තියෙන්නේ බුදුහාමර අපිට කිව්වේ රූප උපාදාන ඛණ්ඩයක් තියෙනවා. වේදනා උපාදාන ඛණ්ඩයක් තියෙනවා. මේක තමයි ලං කරන්න හදන්නේ. මොන විදියට බැලුවත් මට මා විදියට ඩෙන්ටිෆයි කරන්න, ඉදිරිපත් කරන්න, තියාගන්න, පෙන්වන්න, හඟවන්න, අත්දකින්න තියෙන පහ. ඒකක්වත් එතකොට මම නෙවෙයි. ඒකක්වත් මගේ කියලා මට සැබැලිසින් ඉදිරිපත් කරන්න බෑ. ඒක වෙන්න බැරියයි. අනිත් එක නටත් ඒ වගේ જાතිමයි තියෙන්නේ. මගේ මංගත්ත දිව මගේ කරගන්න. අනේ තෙන්නි තමයි වෙන්නේ. අන අජත්ත බහිද්දා වෙන්නේ. මුද්දම දේ තේරුම් ගන්න තමයි උපාදීන්න කරගත්ත ටික අජත්ත. මං උපාදින්න කරගත්තනම් යමක් දැනට කර්ම හේතුවෙන් ඒක අජ්ජත්තයි. ඊට පස්සේ ආයතන වලට ගොදුරුණ යමක් තියෙනවා නම් ඒවා බහිද්ද. ආයතන හැට සම්බන්ධ වෙන જાටි. ඇතුළේ තියෙන එක උදව්වෙන් බාහිර දේවල් ලෝකෙින් පේනවා. අපි වගේ විස්තර කරන්න ඒවත් මායාවල් කියලා තේරෙනවා. ඒ තමයි අජත්ත බහිද්දාවෙන්. උපාදින්නාත්‍ය අජත්තයි හැමෝම මේ උපාදින්නාත්‍ය ඇවිල්ලා තියෙන එක එක්කෙනාට. දැන් කාටක් තියෙනවද? දිවවල් තියෙනවා, කාටක් දත් තියෙනවා, කාටක් කොණ්ඩේ තියෙනවා, කාට් මස්ස් මාංශ පේශී තියෙනවා, විශාලව තියෙනවා, පොඩි ඒවා තියෙනවා, දැන් අතංගිලි වගේවල් චූටි ඇට කෝටු තියෙනවා, කකුල් වගේ හියුමරස් වගේ නැත්තම් ෆීමස් වගේ තියෙන වගේ වේ තියෙනවා. පල්ලෙහා ගොඩක් જાතිවා දිගේව ලෝකය කාටත් සමානයි. ඒක අර උපාදින්න කරගත්ත જાති කම්මාන් රූප නාම රූපත් එක්ක ආව જાති. එතකොට ඒ අජ්ජත් ආයතන හෝ මොනවා හරි දෙයක් පවතින විදිහක් නෑ රූප. ඒකත් අපි ඩිංගක් තේරුම් ගන්න මුද මෙන්න වෙන පැත්තකට යනවා නෙවෙයි. නමුත් මේවා හොඳයි තේරුම් ගන්න එක. අපි ආහාර හතරක් කිව නේද? ආහාර හතර මොනවටද තියෙන්නේ කියලා බුදුහාමර කිව්වේ. මේ අජ්ජත් බාහිරයකට එන්න මම මේක ඒක අහපු නිසා මේක එන්නේ. හතර ආහාරයක් තියෙන භූතානං වා සත්තානං තිතිය. භූත වෙච්ච සත්වයන්ගේ, භූත වෙච්ච කියන්නේ දැන් පෙනෙන්න මතුවෙලා ආපු අය, මතුවෙලා ඇවිල්ලා තියෙන උපාදින්න වශයෙන් ඒ ඇත්තන්ගේ පැවැත්මට භවයක් සොයන්නන්ට උදව් කරන්න හතරක් තියෙනවා. ඒ කියන්නේ අපි අනිත්‍ය වලින් කරමු දැන් දර්ශන ඕන්නේ, ෆිලොසොෆි ඕන්නේ. අපි බලමු අප ගැන දැන් අපයි උදව් කරන්නේ මොනවද? මේ ඉන්න මේ අද ඉරිදා සෙනසුරාදා මේ සතියේ අපිට ඉන්න මේ දැන් නොවෙම්බර් මාසේ ඉන්න අපිට උදව් කරන්නේ මොනවද? උදේට දවල් රෑට ඉන්න උදව් කරන්නේ මොකක්ද? කබ්බලින්කාර ආහාරය, ඒ කියන්නේ වතුර, කෑම, බීම, පළතුරු, කැරට්, බත්, සම්බෝ, ලෝජාති. ඊට පස්සේ පස්ස. ඒ පස්ස තියෙනකද? කන්ටැක්ට්. සම්බන්ධ වීම. නාම රූප ආයතන ඔක්කොම පවතින ඔක්කොමත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ මනෝ සංචේතන. විල් එකක් තියෙනවා කරගෙන යන්න ඕනේ කියලා එන එක. චේතනාවක් එන, මනෝ සංචේතනාවක් එන. වොලිෂන් එක. උමනාවක් එන, උමනාව. ඊට පස්සේ විඥානං. විඥානත්වයක් තියෙනවා ඒක ඒක උපාදින්නම එක තියෙනවා මේක. ඒ කොග්නයිසින් පවර් එකක් තියෙනවා. එක්ක කොන්ෂස්නස් කියන වචනේ කියන්න පුළුවන්. නමුත් ඒක සත්‍යයට දාගන්න එපා දැනට. ඔන්න ඔය ටික තමයි උදව් වෙන්නේ. එතකොට මේ නාම රූප ආයතන සල ආයතන ඔක්කොම දිගට ගෙනියන්න ඔය හතරම තියෙනවා. එතකොට ඒ හතර තේරෙන්නේ උපාදින්න වෙච්ච ටිකට විතරයි. මට සැබෑ ලෙසින් මට ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් එන්නේ ඒ හතරත් එක්ක බලන්න පුළුවන් ගැටියක් එක්ක. පච්චත්ත වේදි තබ්බ වෙන්නේ ඒ ටික. අනිත් ටිකේට අර බාහිද්දා කියනවා. දැන් බාහිද්දා කියන්නේ මගේ ඇහැකන දිවනාසේ ශරීරයේ සහ මනෝ කියන එක හය තුලින් කන්ටැක්ට් කරන જાති බහිද්දයි. එතකොට කන්ටැක්ට් නම් විතරයි බහිද්ද. අපි ඒ ටිකට යන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. මොකද තමන් ළඟමයි තියෙන්නේ. ඒකම පේන්නේ නැති මේ තරම්ම චිත්‍රි සත්‍ය කියන එක අපිට. මේක අපි පාරක් අපි හිතනවා පාරක් හදා ගන්නවා විශාල එකක්. තස්මීනියාවේ ඉඳලා ඩාවින් දක්වා එකක් කියලා වගේ හදා ගන්නවා. ටොරොන්ටෝ වල ඉඳලා ෆ්ලොරිඩා පැත්තට එකක් කියලා හදා ගන්නවා. ඉතින් මං මේක කියලා මං හිතන දැන් මං ඉන්නේ තාම ඇඩිලීඩ් පැත්ත. කොච්චර දුර යන්න තියෙනවද ඩාවින් වලට කියලා. අන්න ඒකයි මේ වෙලා තියෙන්නේ. එහෙම නෙවෙයි ගමනම තම අවසානය. ඩෙස්ටිනේෂන් එක කියන්නේ මං ඉන්න තැන. ඒ කියන්නේ මේ හැම ඇතුළේ, මේ ඇඟ ඇතුළේ, මේ දිව ඇතුළේ, මේ ඔළුව ඇතුළේ තමයි නිබ්බාණය සහ අරිය අට්ඨංග මග්ග කියන එක තියෙන්නේ. මම හමුෙන්න ඕනේ. මගේ සතිය මගේ කියන්න බෑනේ. මේ සතියට සිරුර හමු වෙනවා. සතියට ජීර්ණ පද්ධති අහු වෙනවා. ශරීරයේ සතියට උස්සසන පද්ධති අහු වෙනවා. සතියට ස්නායු පද්ධති අහු වෙනවා. සතියට ප්‍රජනන පද්ධති අහු වෙනවා. සතියට මස සිස්ටම් අහු වෙනවා. සතියට චලනය අහු වෙනවා. ඒක එතකොට මෙතනමයි තියෙන්නේ. එතකොට ඒ අනන්ත බවක් මතුවෙලා එනවා. ඒ අනන්ත බව මතුනහම ශාරීරිය කියන එක පුංචි පණුවෙක් විතරයි ඊට පස්සේ. කෝඳුරුවෙක් විතරයි එතකොට. එතකොට ඇහැ කියන එක තියෙන ඔය කියන හැකියන එක තියෙන ඇට කූටු අසේ හිල ඇතුළෙම රවුමක් ගහල් ආවොත් එහෙම ඉතින් තේරෙනවා මේක නෙමෙයි හැකියලා කියන්නේ. කාන ඇතුළෙ රවුමක් ගහලා මේ වචනයක් මම පචන ලේසින් දෙතරයි ඒක අධම්ම නෙවෙයි රවුමක් ගහලා එනවා කියන එක. ඒකේ පොඩ්ඩක් ඇවිදලා බලලා එනවා සක්මන් කරලා එනවා කන ඇතුළෙ. නහයතුල සක්මන් කළේනවා. ඒ වචනේ කිව්වම තමයි ආගමික වෙන්නේ රවුමක් ගහලා එනවා කියනකොට. බඩවැල ඇතුලේ සක්මන් කරලා හොයලා බලලා එනවා ගිහිල්ලා. කටින්ම ගිහිල්ලා දිහාවෙන් මතුවෙලා එනවා. ඒ විදිහට එනවා. කකුලෙනුත් යනවා. චලනයේ කොහොමද වෙන්නේ? ඒතකොට මේ චලන පද්ධතිය ශසන පද්ධතියක් ක්‍රියා පද්ධතියක් විතර සිද්ධ වෙනවා කියලා තමන් දැනගන්න. ditthිය අඩු වෙලා යනවා. ඒ කියන්නේ ditthිය අතුරුදහන් වෙලා යනවා. ඝනත්වය අතුරුදහන් වෙලා යනවා. ඒක ඉස්සෙල්ල ඕනේ. අර දැනෙන වින්දන එක්ක පොරබදන එක නෙවෙයි. ආසාවල් එක්ක ඒ ආසාවල් නැතිකරන්න මරදාන අයින් කරනව නෙවෙයි. ඒව හැම තියෙන්නේ මොකද දැන්? දැන් ක්‍රියාත්මක වීමේ සහ අවශ්‍යතාවයේ තියෙන සම්බන්ධයක්. අවශ්‍යතාව අනුව ගේගත් යන්නේ කියන බැලුවොත් ඒ අවශ්‍යතාවය අනුව යාට ක්‍රියාත්මක වෙනවා. අවශ්‍යතාවයේ මත්තු කරදුන්නේ තණ්හා විසින්ම තමයි. උමනා විසින්. නමුත් සමාජීය වශයෙන් මේ අවශ්‍යතාවය දැන් කළ යුතු වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ අබිනිෂ්ක්‍රමණයක් කරන්න ඕන. ඒ දෙක අතරින් මායාමය වෙලා මාව රවට්ට ගත්තොත් මට උනේ මේ කුමාරකස්සප හාමුදුරුවගේ වෙන්න ඕන නැත්නම් කුමාරකස්සප මාතා වගේ වෙන්න ඕන මට නැත්නම් සාරිපුත්ත වගේ වෙන්න ඕන කියලා හිතේ දිනනවා. නමුත් කෙරෙන්නේ අඟුලිමාල දේවදත්තගේ වැඩ කියලා අනිත් පැත්තෙන් වෙනවා. එහෙම නැතුව ඒ ඇක්ෂන් එකයි මොටිව් එක අතර තියෙන සම්බන්ධතාවය බලන්න ඕන. ඒක නිග්‍රහ කරන්න හොඳ නැහැ හැබැයි. ඒක නිග්‍රහ කරන්න හොඳ නැහැ. මොකද දැන් ඩියුටියක් තියෙනවානේ. අර මගේ වන්දනි ගුරුතුක් දුම කියන ඩියුටි විත් ලව් ඉස් ඩිවයින් කියලා ඒක උතුම් දෙයක්. ඒක කරන්න ඕන. ඒ වගේම තමයි ඒ පුඤ්ඤවන්ත භාවයේ අයින් කරන්න හොඳ නැහැ. පුඤ්ඤවන්ත භාවයත් එක්ක අරගෙන ඒවා අනිත් ලෝකෙට උදව්වට යොදා ගන්නවා. ලෝකෙට ඒ පුඤ්ඤවන්ත භාවයේ ලෝකෙට උදව්වක්. අපි හිතමු දැන් ඒ සමාජ අපි සෝෂල් බීන්ස් ලා නිසා හැකි වෙන්නේ. ඉතින් අපිට පුළුවන් උදව් කරන්න ඊට පස්සේ ඒ தත්ත්වය. ඒ වගේ ඒ කුසල කර්ම ශක්තිය නිග්‍රහ කරන්න මේ කම්මස්ස කතා ඥානයක් එනවා. මේ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ தත්ත්වයක් තියෙන මේ යන්නේ මේ ඒකයි. ඒකේ තමන් මෙහෙවෙන විදිහ තේරෙනවා හැබැයි. නමුත් ඒක අයින් කළා ඒක බලන. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් එච්චර. ගිජුකම මේකට යන්නේ නැතුව මේක ලෝකෙට උදව්වක් හැටියට කෙරෙනවා කියන අදහසින් යනවා. නිග්‍රහ කරන්න හොඳ නැහැ මේ වගේ දේවල්. වගේ දේවල් තේරුම් ගන්න ඕන. සසඳන් දෙපා මම සසඳන්න හොඳ නැ වෙන කෙනෙකු එක්ක ඉසිසින් පොතපතේ දැක්කත් එක සසඳන් දෙපා මට කවදා සාරිපුත්ත කෙනෙක් වෙන්න බෑ. මට සුදත්ත වෙන්න බෑ. මට මා වෙන්න පුළුවන්. මට ධම්මදින්නා වෙන්න බෑ. මට මා වෙන්න පුළුවන්. මට අනුරුද්ධ හාමුදුරින්ට බෑ. මට මා වෙන්න පුළුවන්. එච්චරයි. ඒ ඇත්ත අතු මේ විශ්ෂය මොකක්වත් නැහැ. ඒ නිගේෂන් එකට යන්නත් හොඳ නැහැ. ඉතින් ඔබේ පැවැත්ම පමණක් තේරුම් ගන්න එක තමයි තියෙන්නේ. වෙන කෙනෙකු වෙන්න හදනවා නෙවෙයි. සීලේ තියෙනවා නම් ඒ පදනම තියෙන අවශ්‍ය වෙලාවට Taman ඒ බාරගත් දේ කරනවා. සීල 10න් 5ම රකින්න බැරි නම් ඒ අවංකව කියන මට 5ම රැකෙන්නේ නැහැ. හරි වැඩේනේ කියලා Tamanම දොස් කියන්නේ නැහැ. නමුත් මේක අනතුරුදායකයි Taman කියලා තේරුම් ගන්නවා. ශ්‍රද්ධාවෙන් පහම ආයි තියාගන්න උත්සාහ ගන්න බුදුහන්ට ආදරේ. ඒකද අවධානයක් තියෙන්න ඕනේ කියන. අවධානේ නැත්නම් අවධානම් තත්වයක් වෙනවා. අටක් තියාගන්න බැරි නම් අට බාර ගන්න තියෙනවා. අටක් තියෙනවා කියලා හයවෙනි එක හත්වෙනි එක කියදෙනවා නම් අන්න ඒ වගේ જાති කියන අවධානේ තිනෙච්චර. දුහන්ත ආදරෙන් සසර දුකත් තේරුම් අරගෙන කම්ම විපාකයේ තියෙන බොහොම අවධානන් තත්ත්වය බාර අරගෙන අවධානාත්මක අවධානෙන් ඉන්න එක තමයි හොඳ. ඒ වගේ න අඩුවට සලකන්න ඕද නැහැ. උපදේශ දෙනෝනේ මට මාමයි කියාගන්නේ මේ ධර්ම සාකච්ඡා උපදේශ නැ කාටවත් හොඳ බුදුසන්න යෝජනා පමණයි. ඉන්විටේෂන්ස් පමණයි බුදුසන්න. අනිත් ඇත්තත් කතා කරන්න අපත් බනහන්න කැමති බුදුසන්න. සාදු සාදු සාදු. මම ඊටම ගෞරවයෙන් කල්‍යාණ මිත්‍ර දෙන්නට ආරාධනා කරනවා. මේ මතීච් කාරණාවන් ඔස්සේ තවදුරටත් සාකච්ඡා කරමු අපි. අදහස් හෝ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සිරුවන් සරණයි. සත්‍යීතුමා ඔබතුමා බොහෝ වේලාවක් බොහෝ කරුණු පැහැදිලි කරලා දුන්නා අප්‍රමාණ පින් ඒ ගැන. තව පොඩි දෙයක් ඉතාම කෙටියෙන් දැනගන්න කැමති. දැන් ඔබතුමා පැහැදිලි කරපු විදිහටත් මම දැනගෙන හිටියා. ඒක ආයතන වශයෙන් ගත්තාම උපාදීන කරගත්තු කොටස අජත්ත ආයතන. එතකොට ඒ අජත්ත ආයතන වල සමුදේවය බලමින් ඉන්නවා. ඊළඟට බහිද්දා කියනකොට තමන්ගෙන් පිටත බාහිර කියන බාහිර, ඒ කියන්නේ උපාදින්න කර නොගත් කොටස බාහිර ආයතන වශයෙන් අරගෙන සමුදේවය බලනවා. ඊළඟට මේ අජත්ත බහිද්ද කියන දෙක ඒක ගන්නේ ප්‍රතිතුමා දැන් තමන්ගේ කියලා කරගත්තු නිසයි බාහිරයක් ඇති වෙන්නේ බහිද්දාවක්. එතකොට ඒ දෙක නැති තැනක්ද මේ අජත්ත බහිද්ද කියලා ඊළඟ වතාවට බලන්න කෙනෙක් ඉස්සම කිතියෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි. බුදු සරණයි. නෑ මා හිතන හැටියට ඒ දෙකම තමන්ගෙන දකිනවා අනුමානෙන් අනිත්‍යගෙන ඊට පස්සේ දෙකම පේන්න පටන් ගන්න පොදු භවෙ. පොදුවම පේන්න පටන් ගන්න. ඒ දෙකම එක් එක් එක් තමන්ට එකවර පේන්න පටන් ගන්න. එතකොට පොදු භවකට යනවා. ඒ පොදුත් වෙනවා. පොදුවේ මේක වෙනවා කියලා දකින්න. අපි හිතමු දැන් මුහුදේ වතුර තියෙනවා, ගංගේ වතුර තියෙනවා. ගඟයි මුහුද එකට වැටෙන තැන තියෙනවා. ඊට පස්සේ මම වතුර හැටියට පමණක් බලනවා. ඒ විදිහට යාට ඊටව තියෙන පොදුත්වයක් පේනවා. මේ ගංගේ වතුර මේ තම මුහුදට කියලා ඊට පස්සේ තේරෙන්නේ නැහැ. වතුර හැටියට පමණයි තේරෙන්නේ. ගංගේ වතුර වෙන විදිහට පේනවා. මුහුදට ඇත් වෙන තැන මොයි කියලා කියන්නේ ඒකට නේද? ඒ තැන ඒ පේනවා වෙන විදිහකට. නමුත් ඊට පස්සේ මම වතුරක් හැටියට දකිනවා. ඒක එක විදිහක් දකින්න. අනං ඒක ගැන මං හිතන හැටියට ඒක දිගටම බලන් වෙනස් කරගන්න ඕන හිතා ඒ දෙක අරකට දකිනවා. අජත්තං වකයි බහිද්දාවා. එක්කෝ අජත්ත බහි බලනවා, එක්ක බහිද්දා බලනවා. එහෙනම් අජත්ත බහිද්දා දෙකම යට බලන්න පුළුවන් වෙනවා. බලනවා කියලා එතකොට බලනවාට තද ඊට පස්සේ පේන්න පටන් ගන්න. අනුපස්සීන අනුපස්සනාවෙන් ඉන්නවා. අනුපස්සී කියන්නේ ඒකයි. බලනවා කියන පුද්ගල භාවය අතුරුදහන් වෙලා එතකොට. සතියෙට සති ඉස්සරහා ඒවා දිගෑරෙනවා. බුදු සරණයි. තවත් කරුණු කියන්න තියෙන තු කියන්න බුදු සරණයි. බුදු සරණයි සතිතුමා, ඒ කියන්නේ අජ්ජත්ත බහිද්ද දෙකම සමුදේ වය වශයෙන් පොදු බවක් තියනවා කියලා එතන බලන්නේ. එහෙම නේද? ඔව්, පොදු ලක්ෂණ බැලුවාම කොයිකත් එක කොතනත් සමානත්වයක් තියෙන. ඒක දකින්නවා එතකොට. දැන් අපි පොඩි උදාහරණයක් ගත්තොත් මේක බොළඳයි කියලා හිතන්න එපා. එක වර්ගී ඔන්න අපි හිතමු මොනද අවකාඩෝ තියෙනවා, මොනද අලිපීර ගත්ත අලිපීර. මමත් අලිපීර අරගෙන ආවා සුපර් මාකට් එකෙන්, තව කෙනෙකුටත් අලිපීර හම්බෙලා තියෙනවා. මන් දැක්ක අරයක් ගන්න. ඒතර මගේ අලිපීර අවකාඩෝ ඒකත් එක විදි ඒ මන් දන්න එක රසෙත්. එතකොට මන් දන්නවා ඊට පස්සේ අර අපි දෙන්නම ගත්ත එක තැනකි අරයාගේ අවකාඩුවලත් එකයි කියලා. ඊට පස්සේ මට තේරෙනවා මම ගත්තත් අවකාඩු අරයාව මම අලිපේර ගත්තත් අරයා අලිපේර ගත්තත් අල්පේර සමාන. ඒක වෙනසන්න ඒ රසේ සමානයි, විදිය සමානයි, පොත් සමානයි, විදිය වෙනස් වෙන්න පුළුවන් ඩිංගෙටින්. ඒක ඇතුළේ තියෙන ඒ ඇටි සමානයි, ඊට පස්සේ මදේ සමානයි. ඒක දකින්න ඒ මදේ අයින් කරන හැටි සමානයි. ඒක මෙහෙම ඒ සමානත්වය තේරෙනවා. ඒකට ඊට සමාන ඉතාම බොළඳ උදාහරණයක් කියන්නේ විදියට මේක ආවේ නාම රූප මට අත්දකින්න පුළුවන්, මට දිව ගන්න පුළුවන් නාම රූප ටිකක් තියෙනවා. ඒ කියන්නේ සතියෙන් මෙතෙක් පේකේ පේනවාද? කවුරුත් කියන්න ඕනේ පච්චත්ත වේදිතබ් දෙකක් තියෙනා මෙත. එතකොට ඒක තමයි මම ඥාන වලට යවවත් යවන්න පුළුවන් ඉන්නේ මගේ මෙතන තියෙන ස්වරූපෙ. පාරුස වචන කිව්වත් මෙතන මේ විඤ්ඤාතයෙන් තමයි ඒක කෙරෙන්නේ. කාය විඤ්ඤාතයෙන් ජීවිතේන්ද නාම ජීවිතේන්ද දාලා ද්වේෂ දාලා තමයි ඒක කරන්නේ. ඒක මට තේරෙනවා. ඒ වගේම තමයි මට තේරෙනවා තව කෙනෙක් පරුස වචන පාචිනුත් එතන තියෙන මේ ක්‍රියාකාරීත්වයමයි. ඒ වචී විඤ්ඤාති ද්වේෂ ඊට පස්සේ නාම ජීවිතයෙන් දාලා ඉතින් අර ආහාර හතර මායක් ගත්තොත් ඒ ආහාර හතරේම උදව්වෙන් තමයි අත් එක් කරන්නේ කියන එක තේරෙනවා. මොත් ඒකේ ඉන්නේ අනුමාන ඥානෙ. ඒක අර ඒ ඥානෙ තමයි මේක තේරුම් ගත්තහම තමයි ඒක තේරුම් ගන්න. ඒක තමයි වෙන්නේ තෙන්ටි. බුදු සරණයි සතේතුමා, සමාවෙන්න. එතකොට දැන් අපි මම පොඩ්ඩක් වෙනස් විදියට ඔක හිතන් හිටපු නිසායි මම මේ අහන්නේ. එතකොට සතේතුමා, දැන් අජත්ත බහිද්ද දෙකයි, අජත්ත බහිද්ද කියලා ගන්නකොට ඒ තියෙන පොදු බව. එතකොට ඒ තමා තුල අනිත්‍ය තුල තියෙන පොදු බවක්. එතකොට ඒ පොදු බව නිසා මම කියලා විශේෂ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මම කියලා කෙනෙක් නැහැ. එතකොට ඒ ආකාරයට ගිහිල්ලා සත්පුද්ගල ආත්ම සංඥාව දුරු කරන තැන දක්වා ප්‍රඥාව දියුණු කරන අවස්ථාවක් නේද කියලා හිතන ස්වාමීන් වහන්සේ සතේතුමා, ඒක කොහොමද ඒ ගැන හිතන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඉතාම කෙටියෙන්. ඒ බාහිතන හැටි එකට අවශ්‍ය උනේ සතේතුමා, මම හිතාගෙන හිටියේ නෑ ඒක තමයි වෙන්නේ. ඉතින් ඇයි ඒකට දැන් ඇයි ඒකට මගෙන් සහතිකයක් ඕන? ඕක තමයි සිද්ධ වෙන්නේ. කොච්චර හොඳද ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔය කියපු විදිය තමයි මේක සිද්ධ වෙන්නේ. බොම්පින් ඒක බොම්පින් ඒක මතක් කර දුන්නත් හිංසා ඒ වගේ හැමෝම තමන්ගේ අදහස් කාගේ හරි උත්තරේ කාගේ ප්‍රශ්නේ මේක පොදුකෝ කියන්නේ එකයි. මගේ ප්‍රශ්නේ අනිත්‍යගේ ප්‍රශ්නේ, මගේ දුක අනිත්‍යකේ දුක. ඒකින්ද කියන ඒකින්ද තමයි අපි කවුරුත් කතා කරන්නත් ඕනේ. බොහොම උතුම් ප්‍රශ්නයක්. බුදු සරණයි. බුදු සරණයි. හොඳයි. අනිකුත් කල්‍යාණ මිත්‍රන්ටත් අවස්ථාව තියෙනවා එකතු වෙන්න නේද? පියර් කලින් මතක් කරා වගේ මේ තමන්ගේ මේ ජීවිතය ගැන කිසියම් අවබෝධයක් ඇතිව කිසියම් හේතුවක් නිසා මේ සත්‍ය ගවේෂණයට යොමු වෙලා ඉන්නවා නම් අපිට මේ අද දේශනාව තුළ ඒ සඳහා හැමතැනම කියලා දෙන ප්‍රතිපදාවමයි කියලා දුන්නේ කතා කළේ. එතකොට එහෙමනම් අපිට ඒ තුළ දේවල් ඇති සාකච්ඡා කරන්න අපිටත් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන් සත්‍යතාවක් වගේ ඉන්සා කල්‍යාණ මිත්‍රයන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කල්‍යාණ මිත්‍රත්වයෙන් අනිත් අය වෙනුවෙන් කල්පනා කරලා. හොඳයි. සත්‍යතුමානි සෝත දේශනාවේ අපි අර තවත් අපිට වැදගත් කටසක් ඉදිරිපත් වුණේ පටික්කුල සංඥාවන් පැවැත්වීම කියන කාරණාව. ඉතින් අපි ඒ කාරණාවටත් ඊගවට යොමු වුණොත් මේ පටික්කුල සංඥාවන් පැවැත්වීම කිසිම දවසක කෙනෙකුට ආයාසයකින් කළ හැකි දෙයක්ද? ඒ කියන්නේ මම මේ පටික්කුල දේවල් කෙරෙහි අපටික්කුලව ඉන්නවා, අපටික්කුල දේවල් වලම පටික්කුලව ඉන්නවා කියලා කල්පනා කරලා මම ඉන්නවා කියලා හිතලා කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් ඒ කිසියම් වූ මේ අර අපි කලින් කතා කළා වූ මේ එතෙන් දෙනකන් කිව්වා සියලුම දේවල් සතිය පවත්වමින් අජ්ජත් බයිජ්ජත් වශයෙන් මේව දකිමින් ඒ අනුමාන ඥානයන් ඇති වෙලා ඒ වගේම ඥානයන් ඇතිවීම තුළ ඒ හේතුවක ඵලයක් හැටියටම සිදුවෙන දෙයක්ද මේ පටික්කුල සංඥාවන් ඇතිවීම අපටික්කුල දේවල් කෙරෙහි සහ අපටික්කුල දේවල් තුළ පටික්කුල සංඥාවන් නැතිවීම කියන කාරණාව සත්‍යතුමානි සත්‍යතුමාට මම ඊළඟ ප්‍රශ්න අහනවා. බුද්ධ සරණයි. දැන් මේ එක විදිහට මේ විස්තර කරලා තියෙනවා පැරණි ආචාර්යවරු. අපි ඒක ගැන වෙනම දවසක කතා කරන නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඔය පිටකෝපදේශේ වගේ ඒක හුඟක් කතා කරනවා ඉගෙන වෙනම විදිහකට දීක විස්තරයක් කරනවා. දැන් මෙතන සූත්‍රයේට අනුව කියන්නේ දැන් අනුද්ධාන්තු කියන සාරිපුත් මේ මොග්ගල්ලාන හාමුදුරුවන්ට දැන් මේ කායානුපස්සී අපි වචන කියනකොට දැනෙන්න ඕන පොතේ තියෙන මේ අපි කරන්නේ නැති අනිත්‍ය ජන්න කරන જાති කියලා නෙවෙයි. මේක දැකගෙන අනකොට හොයලා බලනකොට හාරවස්සල බලනකොට ඒ දියුණුවත් එක්කම දියුණු වචනෙත් උන් දකින්නකොට සත්‍යේ සෝ සත්‍යේ ආකංකති. මේක පාලි ටිකක් වෙනස් හැබැයි මේ කියන විදිහට යන බලාපොරොත්තු වෙනවා නම් අර දියුණුවත් එක්කම එතකොට අර මනසේ ඒ විස්තර වීමත් පැතිරීමත් එක්කම පෞද්ගලිකත්වයේ අඩු වෙන ගියම මනසේ බලාපොරොත්තු වෙනවානේ අර පුළුවන් අපටික්කුලේ පටික්කුල සංඤී වෙන්න. අනුගත වෙන්න වුමනා දෙයක් නෙවෙයි. නමුත් එයා ඒක දකින්නවා අපටික්කුලයි. නමුත් ඒක පටික්කුල හේ දකින්නවා. අපි හිතමු බොහෝම ලස්සනට කෑමක් හදලා තියෙනවා. අපි හිතමු කිරිබත් ලස්සන්ට නැත්තම් කුකීස් හදලා තියෙනවා. නැත්තම් කුකීස් ලස්සන්ට කුකීස් අච්චු එක හදලා තියෙනවා. එතකොට එහෙම නැත්තම් ලස්සන කේක් ගෙඩිය ලස්සනට හදලා තියෙනවා. සුවන් වෙල සෑ කියලා හිතමු. සුවන් වෙල සෑ වගේ ලස්සනට ඒ විදියටම හදලා තියෙනවා. ගල් කුළුණුත් ඇතිව, වටවුමත් ඇතිව, සලපත්තල මලුවත් ඇතිව, පේසාවල්ලුත් ඇතිව, ගර්භයයි ඔක්කොම දේවතා කොටුයි. එතකොට කොතයි ඔක්කොම ඇතුව හදලා තියෙනවා කියලා. එතකොට ඒකේ දකින්න පුළුවන් අපටිකූලත්‍යයිලා හැද ඒකේ තියෙන ඒකේ තියෙන කලාත්මක බව, එයාගේ හැකියාව. ඒතොත් එයා දකිනවා මේ සංකතයක් කොච්චර හොඳට කරන්න පුළුවන්ද කියලා. තන කවුරේ බොහෝ මිහිරිහනින් ගාථා කියන තන් ගායනයක් කරන ඒක අපටික්කුලයි. නමුත් මෙයාර අජත්ත බහිද්දා වශයෙන් උපාදින්න වශයෙන් තියෙන එකයි අර අනිත්‍යව දැකලා තියෙන බහිද්දා වශයෙන් දක්කිනි නිසා මේකේ සැබෑ ස්වරූපයට ඕනම් පුළුවන් ඒකේ පටික්කුල සං ඒක ඉන්නේ අභිජ්ජා දෝමනස්සත් එක්ක නෙවෙයි. දැන් දෝමනස්ස තියෙන කෙනෙක් නම් මං තමන් අකමැති කෙනෙක් හැදුවා නම් ඒච්චර ලස්සන එකක් ඕක මොකද්ද ඩාඩින් කියක කාලා ඊට පස්සේ ඔකෙන් වැසි ගිලෙට නේද යන්නේ වගේ ඒක ඉන්නේ දේශයක් තියෙන. තමන් කැමති කෙනෙක් හැදුවා නම් ඒකේ විලාම ෆොටෝ අරගෙන Facebook එකකට දාලා online දාලා ඔක්කොම කරනවා. එතන තියෙන වෙනම විදියක්. අර අවබෝධයත් එක්ක එන කෙනාට පුළුවන් ඊට වඩා පුතුල විදිහට විපස්සනා විදිහට ඒක දකින්න. මේ කේක් ගෙඩිය කොච්චර ලස්සනට හදලා තියෙනවද කියන එක දකින්න පුළුවන්. මොකද talent කියන එක කම්ම එකම එක්ක ඉන්නේ බුද්ධියත් එක්ක. ප්‍රයෝග සම්පatti ඔක්කොම දන් දුන්නාම කියලා කියන්නේ මේ විදිහට. එයා දකින්නේ මේ විදිහට. මොකද මේ අනිත් එක්කනම් කර්ම මට ගාව ගන්න බෑ. එයාක ඒවයි තාම පෞද්ගලිකයි. මේ කම්ම විපාක බොහොම පෞද්ගලික වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය එතකොට එයා දකින්නේ මේ විදිහට. එයාට ඕනතට උපේක්ෂාවෙනුත් ඉන්න පුළුවන්. අපටික්කුලේ පටික්කුල සංඥී වෙන්නේ එහෙමයි. අරුවන්වල සෑය වගේ හදපු ලස්සන කේජිටි එයාට ඕනම් පුළුවන් අපටික්කුල විදිහට දකින්න පුළුවන්. ඒ විදිහට එයා දකින්න පුළුවන්. ඒක වෙන්නේ අර මනසේ භාවිතේ හින්දා. මනසේ භාවිතයේ හින්දා දැන් අපි හිතමු පොද්දේ බලන වෛද්‍යවරේ. වෛද්‍යවරේ කුට පුළුවන් පොදු ලෝකයේ බැලුවාම කෙනෙකුගේ එන්ඩොස්කෝපියක් ස්කෝපියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවේ බිහි කරන්න උදව් කරන්න පුළුවන්. ඒ එතකොට එයාගේ ඉමෝෂන් එකේ ඉන්නේ අපටිකූල සංඥාවයි. අර කම්පැෂන් එකේ නෝ ඒක ඉන්නේ ඒ සංඥා පුරුදු කරලා තියෙන හැටි. එයාගේ ඩියුටි එකත් එක්ක ඉන්නේ. නමුත් සත්‍ය අවබෝධය කරගන්න එක්කෙනා එයාට අර මම අතුරුදහන් වෙච්ච හින්දා එයාට දකින්න පුළුවන් විදි තියෙනවා. නමුත් අපේ අපි අපිට හැමතිස්සේම අනිත්‍යා විසින් කියනු ලබන දේ අපිට ඇහෙන ඒ භාෂාත්මක හා සංස්කෘතික දේවල් අනුගත නිග්‍රහ කිරීමක් තියෙනවා අනිත්‍යතාවයත් එක්ක. ඒකේ එතන තියෙන්නේ වෙන විදිහක්. ඊට වඩා වෙනස් විදිහක් තියෙනවා. කරුණාවත් කියනකොට වෙන විදිහක් එන්නේ. සමහරව කතා කරන්න බැරි જાති තියෙනවා, හිතන්න ඕන જાති තියෙනවා. හිතලා බලන්න මේ ඔය පටික්කුල අපටික්කුල එකේ කතා කරන්න ඔය පේටකෝපදේශයේ තියෙනවා හාර සම්පාත එකේ මම යන හත් වෙනි කොටස අන්තිම හරියට තියෙනවා ඒක කොහොමද කියලා එක. හාර සම්පාතකේ තම තියෙන්නේ. ඒක කියවලා බලන්න. ඒක තේරුම් ගන්න උදාහරණත් එක කියන්න පුළුවන්. ওই බහුසුත මිත්‍රේකට පොඩ්ඩක් කතා කරලා ආරාධනා කරලා ඒක ගැන අහලා බලන්න. උත්සන්න දෙලොන් සර්ණයි සත්‍යතුමනි. සත්‍යතුමනි දැන් මෙතන මේ මේ කියන විස්තරන එකක් හිතුණා. මේක එතන අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට ටිකක් වැඩිපුර සමාධි පැත්ත ඔස්සේ ගිහිල්ලා කරන විස්තරයක් මාගේ තියෙයි කියලා හිතුණා. මෙතන ටිකක් විපස්සනා පැත්තට බරද කියලා හිතුණා. අනිත් ඒවා මේ සත්‍යතුමනි දැන් සංඥා විපල් දැන් තාම තේකවත් නොවූ කෙනෙක් මේ භාවනා කරනකොට මේ විදිහට හිතන්න ගත්තොත් එතන සංඥා විපල්ලාසෙකුත් සංඥා විපල්ලාසස්සේ යන ගමනක් වෙන්න පුළුවන්. දැන් කෙනෙක් හිතනවා මේ සුබ දෙයක් කියන දෙයක් දැකලා අසුබ විදිහට හිතන්න උත්සාහ කරනවා. හැබැයි එයා තාම තේක භූමියටත් ඇවිල්ලා නැත්නම් ඒක සංඥා විපල්ලාස කර ගැනීමක් වෙන්න පුළුවන්. ඒතර එතනින් මේ කියන මේ අවස්ථාවෙන්නේ සමහරට තේක සහරි අසේක හරි තත්ත්වයට ගියපු කෙනෙක්ගේ දෙසිලත් හිතුණා. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් බොහොම පිටතට ගන්න. මෙතන බොහොම හොඳයි වන්න කොච්චර හොඳයි කියලා අන්න ඒක තමයි මා කිවි සංස්කෘතිය වශයෙන් අපිට ඇහිලා එහෙම කිව්වහම මා මිත්‍යා දිට්ඨියේ කියලා මේ කතානු කරන්න හදන්නේ. එහෙම ඒ හිතන පැත්ත ඔය කියන්නේ හිතන පැත්ත අනුපස්සනාවිද අපි හිතන්නේ අනුපස්සනාවිද අපි දකින්න අනුපස්සනාවේදී අප කරන්නේ අපි දකින එක. දැන් එතන දැකීමයි හිතීමයි කියන එක දෙකක්. ඒ හිතන්න ගිහිල්ලා තමයි ඔය විදිහට මේ තුමා කියපු හිටියට හිතන්න පටන් ගන්න. ඒ විපල්ලාසයට යන්නේ එකයි. විපල්ලාස කියනවට වඩා හොඳ විපිරියාසයට පත් වෙලා ඉන්නේ එකයි. මොකද ඒක අර ඔකට කියන්නේ අර කාජුන් කියන්නේ සමානෙදී පැත්තට යනකොට රේෂල් කොන්ෂස්නස් එකක් ඇති වෙන්නේ. ඒක රේෂල් කොන්ෂස්නස් කියන්නේ ජාතිවාදී නෙවෙයි. එක කට්ටියක් එක විදිහට හිතුවාම ඒකෙත් නැඹුරු වීමක් වෙන හිතන්ට ඒ විදිහට. එතකොට අර අයින්ස්ටයින් තුමා කිය කවුඩ් එකක් ෆලෝ කරොත් නැතරින් කවුඩ් එක ළඟ කියලා අන්න ඒ වගේ. ඒක වෙන්නේ නැතු අනුපස්සනාව සම්පූර්ණ මේ අනුපස්සනාව පඤ්ඤාවක්. පඤ්ඤාවත් එක්කම අනිවාර්යෙන් කරුණාව මෛත්‍රිය එනවා. කරුණාව මෛත්‍රිය අනිවාර්යෙන් එනවා. එතකොට අර මේක හිතන් ඒක නම් මේක මෙහෙමයි ඒක නම් මෙහෙම මෙහෙමයි කියලා හිතනකොට ඒක වෙනම විදිහක් වෙනවා. ඒ අර ආකල්පේ වෙනස් වෙන්නේ. චූටි උදාහරණයක් මම වචනින් විතරක් කියලා අතර කරගන්න සමහර මේ රාගාත්මක ඇත්තෝ මේ මල මේගේ මෘතදේහත් එක්ක ආස්වාදයෙන් විඳලා තියෙනවා. ඒ ඉතරයි මං කියන්නේ එහාට යන්නේ તો සිතල බලන්නේ කියන. මේ ඒකෙන් ද පඤ්ඤාව ඊට වඩා වෙනස් දෙයක් එන්නේ. පඤ්ඤාව ඊට වඩා වෙනස් දෙයක් එන්නේ. දැන් ආගම කියන එක රකින්ත කියලා දේශකිරීමක් සිදු වෙනවා නම් එතන තියෙන ඒ වෙනසක්. ඒකේ එක තමයි සිටීමේ ක්‍රමය. සිටීමේ ක්‍රමය. අනුපස්සනන් වෙනස් දෙයක්. මට කියන්න පුළුවන් එච්චරයි මං හිතන ප්‍රශ්න අහපු ඇත්තන්ටත් මේ කියන්න හදන දේ තේරෙනවා. මේක පොදු ධර්ම සාකච්ඡාවක් නිසා අපි නැවතී යුතු තැන් තියෙන විරාම කළ යුතු තැන් තියෙනවා. බුදුසරණයි. තේරුණාත් කියලා මං හිතනවා. බොහොම පින් සත්‍යත්වනේ තමයි මම කියන්නේ හිතනවා. දැන් අපි දැන් විශේෂයෙන් දැන් අපි සරල විදිහකට සිහිය පීඩවා ගන්න උත්සාහ කරනකොට ඒ වගේ දේවල් කරනකොට අර ඔය අපි ඔය තියරි වලින් එහෙම නැත්නම් කියවලා ගත්තු ඔය වගේ උඩට අර ගැඹුරු දේවල් අරගෙන මතුපිටට ඒක දාගත්තොතින් අර එහෙම වුණොත් අර විපස්සනාවට යන්නේ සාභාවිකව ප්‍රඥා වැඩි වැඩි යන ගමනට බාධා කරගෙන අපි කෘතිම දෙයක් ඇත තියෙන දෙයක් හිතලා කෘතිම කලින් දාගෙන අපි ඒ ගමන අඩාල කර ගන්නවද කියලා හිතුණා. එහෙම මේ වැඩිපුර මුලදී එහෙම දාගත්තොත් මේ සාභාවික වැඩෙන්න නොදී ඒකම කරන්න. එතෙදි දැන් අර බොජ්ජංග වල උනත් තියෙනවනේ ඒක වඩන්න ඕන තැන් තියෙනවා, වඩන්න උවමනා නැති තැන් තියෙනවා. ඒ වෙලාව දැනගන්න ඕන. අර චරිත වශයෙන් කියනකොට ඒකයි කියන්නේ තේන් සමුද ගුරුවරයෙක් කියන. හුස්ම ගන්න පොතක් තියෙන්න. පත් කන පොතක් තියාගන්න ඕන. ඉතින් ගුරුවරයෙක් හොයාගන්න ඕන. පණ ගන්න ගුරුවරයෙක් හොයාගන්න. තමන් අගේ කරන්න. තමන් පහත් කරන නෙමෙයි, තමන්ගේ රාගය, තමන්ගේ ද්වේෂය තේරුම් ගන්න පුළුවන් ඒ මිත්‍රත්වය තියාගන්න ඉන්න ගුරුවරයෙක්මයි. හම්බෙලා කිව්වහම ඔක්කොම පුළුවන් තේරුම් බේරුම් කරගන්න. දන්නේ නැති විදිහට ෆලෝ කරන්න නම් හොඳ නෑ. හැබැයි මේක උවමනාවක් තියෙන්න ඕන. ඇයි කරන්න කියන එක තේරෙන්නේ නැත්නම් මොන් නැත්තම් ඒ විදිහට තමයි යන්නේ කියලා හිතෙනවා. බුදු සරණයි. හොඳයි, තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න, අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. දලුවත් මහත්තයා, බුදු සරණයි. මට ප්‍රශ්නයක් තියෙනවා සීලය පිළිබඳව. නමුත් ඒක මේ කතා කරන මාතෘකාවට ඉච්චරම අදාළද දන්නේ නැහැ. හින්දා මම යොමු කරන්න ඉස්සරලා සත්‍යජිත්තුමාගේ අවසර ගන්න එක පුළුවන්ද මමට අහන්න කියලා. කවන්නේ සෙනාන මහත්මයා අහන්න මේ ප්‍රශ්නේ මම හිතන්නේ සත්‍යතුමා අපිට කියනව දන්නේ නැහැ උගලයි. හොඳයි. තෙරුවන් සරණයි සත්‍යජිත්තුමා. දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නකොට පන්සිල් රකින්නවා. නමුත් මේ පන්සිල් වල සමහරක් වෙලාවට අපේ අතින් සමහරක් සීල කැඩෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ටැක්ස් ලොජි කරනකොට සමහරක් වෙලාවට තියෙන ඒ ටැක්ස් හෝල් වලින් බේරෙන්න කියලා සමහරක් විදිහට දාලා ඒවෙන් ප්‍රොෆිට් කරන බලනවා. ඒ වගේම කම්පැනි එක වැඩ කරනකොට ඇනුවල් ලීව් වලට වඩා සික් ලීව් තියෙනවා නම් සික් ලීව් ගන්න සමහරක් වෙලාවට තමන්ගේ ලයින් මැනේජර්ට කියනවා තමන් සික් කියලා සික් ලීව් එකක් පාවිච්චි කරනවා ඇනුවල් ලීව් පාවිච්චි කරන්නේ නැතුව. ඒතකොට ඇනුවල් ලීව් අපිට පුළුවන් අනාගතයේ වෙන ඕසීස් වෙන ට්‍රිප් එකකට පාවිච්චි කරන්න. ඒ වගේ බොරු කියනවා. ඒ වගේම සමහරක් සීල තියෙන අපිට ආරක්ෂා කරන්න පුළුවන් ඒවා හොඳටම විශ්වාසය 100%ක් අපිට ඒක ආරක්ෂා කරන්න පුළුවන් කියලා සමහරක් කියලා කැඩෙනවා. නමුත් දැන් අපිට පන්සිල් වල ඉඳලා අටසිල් හරි දසසිල් හරි දැන් ඉන්න ජීවිතයත් එක්ක රකින්න බෑ කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒක අමාරුයි කියලා. දැන් තමන්ගේ ෆැමිලි එකක් ඉන්නව නම් දරුවෝ ඉන්නවා නම් එහෙම තත්ත්වයක් උඩ අපි ඉන්න දැන් ඉන්න තත්ත්වයේ උඩ අපේ තියෙන සීලය තව ටිකක් ගැඹුරු තත්ත්වයකට එහෙම නැත්නම් අදි සීලයකට අදි කියන්නේ මම අදහස් කරන අපසීලද කියලා නෙවෙයි අදි සීලයකට යන්න නම් ඒ මොන ආකාරයෙන්ද අපි අපේ ජීවිතේ හැඩගස්ස ගන්න ඕන මොනවාගේ දේවල්ද අපි ෆිසිකලි සහ මෙන්ටලි කරන්න ඕන දැන් ඉන්න සීලෙන් තව ටිකක් සීලය ඉස්සරහට දියුණු කරගන්න ඕන නම් පෙරුවන් සරණයි. බුද්ධ සරණයි. තියෙන බලා බාරගත්ත ටික තියාගන්න උත්සාහ ගන්නවා. බාරගත්ත ටික තියාගන්න උත්සාහ ගන්නවා. අමාරුයි ඒක. ඒක අමාරුයි. එතකොට අපි හිතමු දැන් බුදුහාඳුරු අපි වෛද්‍යවරයෙක් හැටියට හිතනවා. බුදුහාඳුරු කියනවා මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා. අපි තුවාලයක් තියෙනවා. තුවාලේ බෑන්ඩේජ් වුණොත් එහෙම අතට කැඩලා තියෙනවා. මම ඒකට පටි විලුම් දාලා තියෙනවා. ඒ කාස්ට් එක ඒක ගලවන්න දෙපා කියනවා. ඒක හැම තියාගන්න කියනවා. ඒතත මම ඒක තියාගන්න. තම ඇතුලේ හරියන්නේ කියලා. ඒ වෛද්‍යවරයා කියන හැටි ගන්නවා වගේ බුදුහාම කියනවා. මේක පරිස්සමින් තියාගන්න. ඒක තියාගත්තේ නැත්තම් හරියට විඳින්න බැරි වෙලා යනවා කියලා. අනේ ඒ වගේ තෝට බුදුහන්ට ආදරෙන් තමයි අපි බොහෝ සිල් අපි ලං කරගන්නේ. ඊට පස්සේ අර කතා අර කිව්ව එක අර ඒ ඔනස්ට් වීමම හොඳයි. ඒ ටිකම ඇති. ඒ ටැක්ස් ලූප් වලින් යන්නේ ඒක. ඊට පස්සේ මේ පර්සනල් and health tip e wage e nimadu ganna pidhe e wage na avade tiyene ko honda mokada e tama mata mawa dan peena meke ara sowan ekkena gene kiyena kota ara gathawa thina api hemathissema kiyanne kinchapi so kamman karoti papakan කායින වාචා උද චේතසාවා. එයා මොනවහරි සුවම් වෙච්ච එක්කෙනාගේ විශේෂ ගතියේ තමා ගුණයක් තමා මොන පවක් කළත් මොන අඩුවක් එයාට සිද්ධ වුණත් මොන වැරැද්දක් වුණත් එයා අතින් හැබැයි ආර්යකාන්ත සීලයෙන්ට උසා ගන්නවා. නමුත් වැරැද්දක් වුණත් අභබ්බෝසෝ තස පටිච්ඡාදා එයාට මේ impossible එක යා වහයි කියන්නේ. යාට පේනවා ඒක. මට බඩේ තියෙනවා අම්ලය. මම අපි හිතමු මට නැත්තම් මට ලැක්ටෝස් ටොලරන්ස් එකක් නැහැ. නමුත් මට පීෂා කන්ද වෙනවා. යම් බඩගින්න නැයි දැන් ගමනක් යනවා මම මුකුත් රෙස්ටුරන්ට් එකක් නැහැ මුතරම් බඩගින්නින් දැන් ගමනක් යන්නත් තියෙන පීසා හට් එකට දරුවොත් කියන පීසා හට් යමු කියලා අන්න හම්බෙල මම එතෙන්ට යනවා මම ඒතොර මන් දන්නවා මම ඒ ඩේරි ටැබ්ලට් ගත්තෙත් නැහැ නෝන්නම් පීසාක් තියෙනවා දැන් කනවා කියලා මම දැන් දන්නවා ඒක ප්‍රතිපලයක් අන්නේ වාගේ ඒ අවධානයම වැඩගත්. ඒ වහන් නැති ගතියම වැඩගත්. ඡන්නං අතිවස්සති විවටං නාතිවස්සති. වැහුවොත් එමනවා වැඩි. ඒක ඔක්සිමොරන් එක. වැහුවොත් එමනවා වැඩි. හැදියොත් එමන්න. ඒ වගේ මගේ වන්දනීය මං තාම අදට කියන ගුරුතුමෙක් කියන tell the truth කියලා. ඒක තමයි මුල්ම දේ. අධිශීලයේ කියලා කියන්නේ හොඳයි ඒක. අර මගේ ගමන් මගට උදව් කරන සීලය. ඒ ආධ්‍යාත්මික යන්ත හිතුනහම ඒක උදව් කරගන්න සීලය. ඒක තමයි ඒක උතුම්ම ඒක. අරකෙන් මේකට අද 8න් 10ට 10න් 12ට 12න් 20ට යනවා කියන කතාවට වඩා මගේ අධි චිත්තයට උදව් කරන විදිහට මම පරිස්සම් වෙන්නේ. ඔය ජෙන් කතාවක් තියෙන ඒ කට්ටිය ඒ වසානයේදී ඒ උතුම් ගුරුවරු තුන්දෙනෙක් කතා බහ කරන්න ට්වෙන්ට හිතාගත්ත මේ වස් කාලය තුළ මේ පෝයෙන් පස්සේ අසල ඉඳන් ඉල් පෝය දක්වා අපි කතා කරන්නේ අපි මේ ආශ්‍රමෙන් පිට යන්නේ නැහැ කොහේවත් මේ කන්ද වටේ විතරයි ඉන්නේ කන්දක හිටියේ කියලා තීරණය කරගත්ත. ඉතින් දවසක් ඒත්තු මේ ඇවිදගෙන ඉන්න එක තැනක ඉන්නකොට ඇවිදින් කතා කරන්නේ නැහැ. එතකොට ඇවිදින්න ඕන. ශරීරයට ඕන බොහෝ විට නැත්තම්. කරදරයක් ඒක ශරීරයට උමනා જાති දෙන්න ඕන එක්සර්සයිස් එහෙම. ඉතින් මේ අත ඇවිදගෙන ගියා. මේ යෝගාවචර ටික. ඇවිදගෙන යනකොට බලුවහම තුන් දෙනාම අර ගත්ත පුරුන්දුව කියලා කඳ පාවුල ලස්සන පැත්තක් බලන්නට ඇවිල්ලා. ඇවිදගෙන. මේක හොඳ කතාවක්. ඒ තුන් දෙනාම ඊට පස්සේ වදාගෙන හිනා වුණා. ඔක් තුන් දෙනාම එකතු වෙලා අත්වල දාගෙන මෙහෙම මේ එකතු වෙලා හිනා වුණා. ඔක්කොම මේක කැඩුවා නේද? කතා කරේ නැහැ. තුන් දෙනාටම තේරුණා තුන් දෙනාම කැඩුවා කියලා. ඒ කතන්දරයක් විතරේ නමුත් හිතන ඕන ගතියක් තියෙනවා. මම දන්න කෙනෙක් හිටියා. මම කතන්දරෙට කියන්නම්. මගේ මිත්‍රෙක් එයා විශාල භෝජනේ නෑ කියලා පුරුන්දු වෙච්ච කෙනෙක්. මගේ පුංචි මිතුරෙක් හිටියා පුංචි කාලේ. එයාට තේකක් හදලා දුන්නා පොඩි එතකොට අවුරුදු 10ක 12ක කෙනෙක්. එයා සුනාමියට අහුවෙලා නැති වුණා. කොටෙජ් එකක ඉඳලා දැන් ජීවිතුන් අතර නැහැ. ඒ පුංචි මිත්‍රයා තේකක් හදලා දුන්නා. අර ඇත්ත වාම අර විශාල භෝජනාපට් වෙන් අයින් වෙච්ච එකනට තේක තේ හදන්න දාන්නේ නැහැ. මේ මිනිස්ස ආදරයට එකක් හදලා දුන්නා. ඒක හැබැයි එයා ඒ වෙලාවට මේ ඔය කිරිපිටි නැතිෙන්නේ කිරිපිටි හදපු එක හැන්දක් පාචිලා ඒකේ ටිකක් උඩ පාවෙලා ඇවිල්ලා තියෙනවා. අර හැන්දේ හරි කොහෙන් හරි තියෙන්න ඇති. අර විකාල භෝජන කරපු එක්කන විකාල භෝජනෙන් තොර වෙච්ච එක්කන අරක දැකලා අර කෝ ෆෙන්දමල ගැහුවා. අර අවුරුදු 12යි දරුවට. එතකොට අර විකාල භෝජනයේ කැඩි එකයින් කරනන් එක වෙනම විදිහක් තියෙනවා. එතකොට ඒ අර ඒක තමයි අර සීලබ්බත පරාමාසය කියලා තියෙන්නේ. ඒ සීලේ කුමක් සඳහාද කියන එක ඒක අදිසිත්තේ සඳහා යෙදෙන්නේ නැහැ. ඒක පරාමාසය කරගත්ත මම මෙහෙම කෙනෙක් පමණ. ඒ වගේ දැන් ඒක මම කියන්නේ ඒක නිග්‍රහ කරන්න කියලා එම්ම නෙවෙයි තියෙන්නේ. I'll tell the truth to yourself. අනිත් අයට කියන්න එපා ඒක. තමන්ට කියා ගන්න ඕන. තමන්ට තේරෙන එතකොට. එතකොට දැන් අර මෙතෙන්දී අර අනුරුද්ධහාමුදුරුවෝ ඒ ධම්ම විතර්කේ පහළ වෙනකොට මොග්ගල්ලානහන්ද තේරුණා වගේ අපිට ඔය අවංක උදාර සිටිවිලි ඔය තායනලා වගේ ඇත්ත තේරෙන අපිට තායන සූත්‍රය කියන එකත් ඒ වගේ ඇද තේරෙනවා. අර කුමාර කස්සප හාමුදුරුවන්ට අර මේ ඇවිල්ලා කිව්වේ මේ වම්මික සූත්‍රයේදී වගේ ඒව තේරෙන නැත්නම් ඒව එකට උදව් කරනවා එතකොට. තකියේ සමහත් අපිට හිතෙන්ට ඕන ආධ්‍යාත්මික මිත්‍රෙකුට මේකේ පේනවා නේද කියලා. ඒතර පරිස්සම් වෙනවා. ගාව ගන්න හොඳ නැහැ. ආධ්‍යාත්මිකත්වයේ කියන මේ කවුද කිව්වේ මම අලුත් ගුරුවරයෙක් සෑන්ඩ්විච් අලවා ගන්නවා වගේ වැඩක් නෑ. ඒතර ඇඟි. සෑන්ඩ්විච් එක කන්න තියෙන්නේ සෑන්ඩ්විච් අරගෙන ඉඳි අලවා කරත්තට හරියන්නේ නෑ. අන්න ඒ වගේ වෙන්නේ නෑ. මං පරිස්සමින් කියන්න උත්සාහ ගත්තේ මේ කාටවත් නැගිලි දික් කරන්නේ අපි අපගෙන මිහිතන්න ඕන අපිට ආයුත් මාර්ගයේ බොහෝයි බුදු සරණයි බොහොම උතුම් ප්‍රශ්නයක් ඒක සාදු හොඳයි එහෙමනම් කල්යාණ මිත්‍ර මිත්‍රීනි අද දවසේදී අපිට සාකච්ඡා නිමා කරන්න වෙලාව ලැබුණ තිබෙනවා ඉතින් මම විශ්වාස කරනවා ඉතාමත්ම හොඳට සාකච්ඡා සිදු වුණා බොහෝ අවධානයෙන් සාකච්ඡා සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණා. පසුගිය සතියේ අවස්ථාවකට මගේ හැරුණා. ඉතින් කල්ලාණ මිත්‍රයන්ට අනේක වැඩපින් අද දවසේ සාකච්ඡා ටික තුලා අපිට බොහෝ මේ ධර්ම සාකච්ඡා පවත්වන්න උදව් උපකාර කළාට. ඉතින් අපි ලබන සතියේදීත් විද්‍යාදිනේ සුපුදු විදිහටම 11ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් මොන ගහන බලාපොරොත්තු වෙනවා. මම එහෙනම් ඉතාමත් ගෞරවයෙන් සත්‍යත්වමනි බුදුමාට මෙයම වෙනවා අපි අද දවසේදී මේ මූලධර්ම සාකච්ඡාව නිමා කරමු ඉතිරසබයි. පිටසරණයි තථාගතයන් වහන්සේට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට විශාල කැපකිරීමක් පරිත්‍යාගයක් කරයි. විශාල පිරිසක් වෙනින් ලෝකේ ඉන්න මහන්සියට අපේ කෘතඥතාව පූර්කව নমස්කාරය වන්දනා වේවා. කල්ලාන් මිත්‍රයන්ටත් බොහොම පිං. මෙතෙන්දි මේ ධර්ම සාකච්ඡාවේදී ගුරුවරයෙක් නේ කල්ලාන් මිත්‍රෝ මිත්‍රයන් මිතුරියන් අපි උණුවුන්ට දව කරන පමණයි අපි එකම වන්දනා ගමනක් යන පිරිසක්. කොහොම අපි එකම වන්දනා ගමනක් යන්නේ කතා බහ කරමින් කවුරු හරි නඩී ගුරෙක් නැහැ ඒ වගේ කෙනෙක් නැහැ ගයිඩ් කෙනෙක් නැහැ නමුත් යෝජනා තියෙනවා උතුම් ගුරුවරෙක් හොයාගන්න වටපිටාවේ ඉන්න උතුම් ගුරුවරු හොයාගන්න එවුන්ගන් දෙන්න තොට අපට උතුම් ගුරුවරු හැමයි ගැඹුරු ආධ්‍යාත්මෙන් එන ප්‍රතිමට ලෝකෙම උදව් වෙනවා විශ්වෙම උදව් කරන්න ලෑස්ති එකට ඉන්සා ගැඹුරු වුණාවක් තමයි අවශ්‍ය වෙන්නේ අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි පිරිසිදු සිතින් හොඳ පැතුම් රසක් කරමු මේ ජීවිතේ මේ භවයේ මේ උපාදීනත්වය සඳහා උදව් කරගත් කල ඒකාන්තාව මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත්තව ලබත්තා පියානන්ද පරමු යහපතම දකිත්වා පුණ්‍ය චේතනා බලවත් උපනිෂ්ඨ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා ඔබටත් ව්‍යාදරණීය දරුවන්ටත් යහපතක් මෙවීවා මේ තුන් කුසල කර්මයන්ගේ පුණ්‍ය කර්මයන්ගේ චිත්ත ශක්තියෙන් බලයෙන් මහිමි සසර වසන තුරු උදාර්ගති පැතුම් ඇති මිත්‍යන් මිතුරියන් පමණක් නුමුණ ඇසුරට මුණගේ සේවාව අපේ ශ්‍රේ සඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරන සඳහාත් පරම ශාන්ත සුඛය නිබ්බාණය අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු ඒ වන්දනීය වූ ගෞරවනීය තථාගතයන් වහන්සේටත් අම්බද මහරහතන් වහන්සේටත් මුගලන් මහරහතන් වහන්සේටත් නමස්කාර වේවා. දලුවත් මහත්මා උතුමාටත් පින් බුදු සරණයි. සාදු.